සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරු වෙනට සමදා තිසරණ සරණ යමි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සුම්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකං යේසං දිවාචරන්තෝච භාවනාය රතෝ මනෝති විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි 2019 වර්ෂයේ සැප්තැම්බර් බිනර මාස මාසිකව සීල සමාදානයේ සමගාමීව සිදු කෙරෙන එක් දින භාවනා සම්භාෂණයයි අද මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. අප ඊටම දුර්ලභව ලබාගත්තු මේ උතුම් මානව ජීවිතයෙන් අපි ගන්න උපරිම ප්‍රයෝජනය ලබන අවස්ථාව. සතර බොහෝ කාලයක් දාන ආදී සින්දම් කරලා ඊට සමගාමීව ප්‍රාර්ථනා කරලා දුර්ලභව ලැබපු සම්බුද්ධ ශාසනය ලැබිච්ච මේ අවස්ථාවේ අපේ ජීවිතයෙන් ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය තමයි මේ වගේ කුසල ධර්මයන්හි යෙදීම. ඒකාන්තයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදিলা අපේ සංසාරයේ ගමනේ සුගතිය ස්ථාවර කරගන්න ගමන්. අනිත් පැත්තෙන් ලෝකෙට පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය වන පටිසම්පාද පිළිමද අවබෝධයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරමින් අපේ හිතේ තියෙන විශේෂයෙන්ම මෝහය දුරු කිරීම සඳහා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන් යෙදීමයි පිනුතුන අපේ ජීවිතලින් ගන්න තියෙන වටිනාම ප්‍රයෝජන වෙන්නේ. ඉතින් අන්නේ ප්‍රයෝජන ළමන්නට හැම දිනකටම පුළුවන් කමක් නැහැ. මනුස්ස ලෝකේ වදුණත් උපදින් බෞද්ධ වුණත් සමහරට මේ දුර්ලභ අවස්ථාව ගිලිලා යනවා. මේ අවස්ථාව ලැබෙන එකම ටික දෙනෙකුටයි. ඒ ටික දෙන අතරින් ඔබත් ඒ භාග්‍ය සම්පන්නය බවට පත් වෙනවා. ඉතින් ඔබත් ඒ ධර්මයේ ආමාශය ආශිර්වාදය පිළිසරණ ලබා ගන්න ගමන් අනිත් අය කෙරෙහි ඒ ධර්ම ඔබට දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතලින් අත් ගන්න ලොකුම ප්‍රයෝජන බවට පත් වෙන්නේ. ඉතින් අද දින අප බලාපොරොත්තු වෙනවා උදෑසන පටන් බුදුදහමෙහි ඇතුළත් කරුණු අතරින් භාවනාවට සම්බන්ධ කරුණු අනුපිළිවෙලින් පෙළගස්සලා ඒව ඔබට ඉදිරිපත් කරන්නට, ඒ වගේම මේ කරුණු ආශ්‍රයෙන් අපේ ජීවිතයට ගන්න හැකි ප්‍රයෝජන සාකච්ඡා කරමින් විශේෂයෙන්ම අපි මේ සාකච්ඡා කරන කරුණු ප්‍රායෝගිකව අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අද දින පුරා අපි උත්සාහ ගනිමු. ඉතින් ඔබ මේ අමාරුවෙන් ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උපරිම ලෙස මේකට කැප වෙන්නට ඕන. අද දින උදෑසන පටන් මේ වැඩසටහන අවසන් වෙනකම් හොඳ සිහියෙන් නුවණින් සිටමින් ඔබේ සිත, කය, වචනය සංවර කරගෙන මේ කටයුතු වල යෙදෙන්නට ඔබ උපරිම උත්සාහය ගන්නට ඕන. ඉතින් දුරබැහැර ඉඳලා ඇවිල්ලා බොහෝ කැපවීම කරලා ඔබ මේ උදාහරණගත් අවස්ථාව එක විනාඩියක්වත් අපතේ නොයන විදිහට ඉතාම සාර්ථකව ගත කරන්නට උපරිම කැපවීම දක්වන්නට ඕන. විශේෂයෙන් ඔබේ ඉරියව්වක්, ඔබේ කතාබහ හැසිරීම අනිත් අයගේ චිත්ත සමාධියට බාධාවක් නොවන විදිහට නිතරම හසුරුවා ගන්න ඔබ බලන්නට ඕන. සමහර විවේකයට බොහොම කැමති අය මෙතෙන් දෙන්නේ. එනිසා කතාබහ කිරීමේ පටන්ම ඔබ නිතරම ඔබ ගැන වගේම ඔබ වටේ ඉන්න අනිත් අය ගැන හිතන්නට ඕන. එයට බාධාවක් නොවන විදිහට ඔබ අද දින ගත කරන්නට උදෑසන අධිෂ්ඨාන කරගන්න. ඉතින් අපි උදෑසන අටසිල් සමාදන් වීම සිදු කළා. ඊට පස්සේ භාවනා ගැන කෙටි හැඳින්වීමක් කරමින් සම්බුද්ධ පූජා පවත්වලා අපි උදේ දානය වළඳලා ඊට පස්සේ උදේ දානයෙන් පස්සේ ධර්මයේ හින තවත් කරුණු අපි සාකච්ඡා කරනවා. දවල් දානයෙන් පස්සේ පිරිත් ධර්මයේ සජ්ජහනා කරලා නැවත අපි විශේෂයෙන්ම සතර සතිපට්ඨානය පුහුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සම්බුද්ධ ශාසනයක අපි ලබන දේ අතුරින් ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙන්නේ සතිපට්ඨානය පුහුණු කිරීම. ඊට අදාළ කරුණු එකතරා දුරට සාකච්ඡා කරන්නට අපි මේ වැඩසටහනේදී උත්සාහන්ත වෙනවා. ඉතින් දිනතුන් අපි පළමුවෙන්ම උපෝසථ අස්කන්ධ සීලය සමාදන් වෙනට සූදානම් වෙමු. දියන් ප්‍රේසින් ධම්ම ඔලොන්දු ගැදර හේතුනේ ප්‍රෙස්ටේෂන් මෙරිටෝරිය සැට් observing eight pieces practicing Buddha's method specifically practicing meditation and you hope to develop your spirituality using the Buddha's message. First of all, we are going to observe eight pieces. Please say Namo Tassa three times. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි සත්‍යံติ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යံติ ධම්මං සරණං ගච්ඡාමි තතියංติ සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං කාමනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

මෙහෙම දේශනා කරන්න යද්දී උන්වහන්සේ මූලික වශයෙන් අපේක්ෂා කළේ මේ සුගතියක් ලබාගත් සත්‍යයන් නැවත පල්හැ ගන්නට නොවන විදිහට ස්ථාවරව තමන්ගේ කුසලයේ ශක්තිමත් කරගන්නද. අනේකදී බුදුහාමුදුරෝ ඉතාම වැදගත් කරුණු ටිකක් දේශනා කළා. සාමාන්‍යයෙන් අපි දුප්පත්කම සලකනවා, අම්මතා අතර සලකනවා, දානමාන ආදී පින්දාන කරනවා, සිල් සමාදන් වීම ආදී කටයුතු කරනවා, ඒව යම් යම් මට්ටම් වලින් ආරක්ෂා කරනවා. ඒ තුළින් ඇතැම් අය සුබදිගාමී වෙනවා. නමුත් මෙන්න මේ කාරණා අතුරෙන් බුදුහාමුදුරෝ ඉතාම පැහැදිලිව දේශනා කළා. තමන් ස්ථාවරව නැවත සුගතියකට යන්නට කළ යුතු කාරණා ගැන අනේ කාරණා අතුරින් පුඤ්ඤාවිසඳ සූත්‍රයෙන් දේශනා කරනවා මහා පුණ්‍ය ගංගාවල් අටක් ගැන. මේක ඉතාම වැදගත් කාරණයක්. බොහෝ විට අපි දන්නේ නැහැ ඇතැම් විට සුගතිගාමී වෙන්න සැබෑටම අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්නට මොකක්ද කරන්න ඕන කියන එක බොහෝ දෙනෙක් දන්නේ. සමහරවිට ඇහුවොත්ින් ඔබ සුගතිගාමී වෙන්න සෝදානම්ද කියලා, ඔබ මියගියොත්ින් සුගතිගාමී වෙනවද කියලා ඇහුවොත්ින් සමහර අය බොහෝ දෙනෙක් කියනවා මේ වගේ පන්සලට එන අය ඔව් මම සුගතිගාමී වෙනවා කියලා. තවත් කෙනෙක් ඇහුවොත්ින් ඔබ ඇත්තමිට බොහොම සංකීර්ණ අවස්ථාවක මියගියොත්ින් ලෙඩ දුකක් ඇඳිලා ලොකු අනතුරක් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ ලොකු ප්‍රහාරයකට ලක් වෙලා ජීවිතක් සිනපත් වුණොත් ඔබ ඉදිරිපිට ඇතැමි ඔබේ ඥාතීන්ගේ ජීවිත වලට හානියක් කළා, ඔබේ ජීවිතයටත් යම්කිසි කෙනෙක් හානියක් කරුවා තියෙනවා. එවැනි අවස්ථාවක ඔබ මේ ගියෝදී සුගතිගාමී වෙනවද කියලා කෙනෙක්ගෙන් අහුවොත් ඒ කෙනාට ඇතැමිට එකපාර උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඇයි ඒකට හේතු වෙන්නේ නැත්නම් දන්නේ නැහැ අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන මොකද කරන්න ඕන කියලා. අනිත් දේ තමයි කෙනෙක්ගෙන් අහුවොත් ඔබ සුගතිගාමී වෙන්න මොනවද කළේ තියෙන්නේ කියලා එයා ඇතැමිට පින්කම් මාලාවක් කියාගෙන යනවා. නමුත් ඒ දේවල් පිනතුනේ අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්න කියලා තහවුරු කරන්න හේතු වෙන කාරණා නෙවෙයි. ඒකට හොඳම උදාහරණ අපි දන්නවා අපිත් එක්කම එකට හිටියේ ඥාති මිත්‍රාදී. අපේ දෙමව්පිය වෙන්න පුළුවන්, වෙනත් සමීපත ඥාති වෙන්න පුළුවන්. ඒ බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා දැන් අපේක්ෂාවෙන් ඉන්න අවස්ථාවගෙන ඔබ අහලා නැහැ ඇති. ඇතැමිට ඒ ඇත් ඔබ වගේම පින්කම් කරපු අය සමානට. එහෙනම් බලන්න පිනතුනේ ඇයට සුගති අහිමුනේ ඇයි? මෙන්න මෙතෙදි තමයි අපට ගැඹුරින් බුදුහාමුදුරන්ගේ දේශනා ගැන අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ. අනේකෙදි උන්වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා කෙනෙකුට අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්නට ස්ථාවර ලෙස කුසලයේ තුල වැස ගන්න හේතු වන කර්මාටන් ගැන. ඒවට කියනවා පුණ්‍ය ගංගා කියලා. අභිසන්ද කියලා පුණ්‍ය අභිසන්ද. අභිසන්ද කියන ගංගා නැත්නම් උල්පත්. මහා පුණ්‍ය ගංගා පිං උල්පත් අටක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ මොනවද? ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් හදවතින්ම බුදුහාමුදුරුවෝ සරණ ගියා නම්, ධර්ම රත්නයේ සරණ ගියා නම්, සංඝ රත්නයේ සරණ ගියා නම් මෙන්න මේක තමයි ස්ථාවර ලෙස සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. ස්ථාවර ලෙස තෙරුවන් සරණ ගියාද කියලා එක අපිට බලන්නට අවස්ථාවක් තියෙනවා. බොහෝ දෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නේද? සින්දු කියනකොට සමහර අය කියනෝ නේද? සමහර බෞද්ධනෝ නැහැ මේ තුන කියනවා. ඉතින් එහෙම කිව්වයි කියනම වෙනතන තෙරුවන් සරණ ගියාද කියලා බලන්නට ඕන. එක බලන්න කියන එක ලක්ෂණයක් තමයි දවසකට ඔබට කොච්චරනම් වාර සංඛ්‍යාවක බුදුහාඳුරන්ගේ බුදුබණ සිහිපත් වෙනවද? ධර්මයේ තියෙන දහම් කරුණු කොච්චරනම් ඔබට මතක් වෙනවද? සැරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලා ගැන, ආර්ය මහත් සංඝරත්නය ගැන ඔබට දවසට කොච්චර වෙලාවක් මතක් වෙනවද කියලා ඔබම ඔබ ගැන බලන්න. ඒ වගේම ඔබට ලොකු අනතුරක් වෙච්ච වෙලාවෙදී ලෙඩ දුකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රියාණු තුනක් වෙන්න පුළුවන්. නැත්නම් සතා සිවිභාගයෙන් හානියක් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකුගේ ලොකු කරදරයක් වෙන්න පුළුවන්. මානසික පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ළඟම ඥාතියෙක් වියවන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකදී ඔබට කොච්චර දුරට නම් මේ තෙරුවන් සිහිපත් වෙනවාද කියලා බලන්න. මෙන්න මේකෙන් තමයි තමන් කොයිතරම් දුරට තෙරුවන් සරණ ගිහිල්ලාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණය. මේ තෙරුවන් සරණියම වගේම බුදුදහමේ ඉතාමත් ගැඹුරින් අවධාරණය කරන දෙයක් තමයි පංචශීලය ආරක්ෂා කිරීම. බොහෝ විට අපි පානාතිපාත වේරමණී, අදින්නාදාන වේරමණී ආදී වශයෙන් සඳහන් කරනවා. නමුත් පිටුතුනි ප්‍රාණඝාතයක් කරන අවස්ථාවේදී අපි කොයිතරම් දුරට ඒකින් වළකිනවද? සොරකමක් කරන මොදාර පහසුකම් එක තියෙන වෙලාවේදී අපි කොයිතරම් දුරට ඒක නොකර ඉන්නවද? කාමයේ වරදවා හැසිරෙන අවස්ථාවක් හොඳට මියදිලා අපි ඒකෙන් කොයිතරම් වැළකී ඉන්නවද? බොරු කියන්නේ ඉතාම අවශ්‍ය වෙච්ච වෙලාවකදී අපි කොයිතරම් දුරට බොරුවක් නොකිය ඉන්නවද? මත්පැන් පානය කරන්න, වෙනත් අය බලපෑම් කරන අවස්ථාවක් ආපු වෙලාවේදී කොයිතරම් දුරට අපි ඒකෙන් වැළකීලා ඉන්නවද? ඒක නොකර ඉන්නවද කියන එක මතයි ඔබ කොයිතරම් දුරට පංචශීලයෙන් ඉදිරියට ගිහිලද කියන බලන්නේ. එතැන් විට හේතු යැදිලා නැති වෙලා ඉන්නකම් ඔබ පංචශීලය රකින්නවා කියලා ඔබට හිතාගෙන ඉන්නවා නේද? එහෙම හිතනවා මම පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නේ කියලා. නමුත් ඒ අවස්ථාවක් එදිච්ච වෙලාවේදී අපි අදින් කැඩෙනවා නේද? ඒ කියන්නේ අපි ඇත්තටම පංචශීලය තුළ බැසගෙන නැහැ කියන එක. එනිසා අපට ඇත්තෙම දවසක ගත්තොතින් විනාඩියක් දෙකක් වගේ කාලයක් තමයි මේක කැඩෙන වෙලාවක් තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී දැන් මේක නිසිලෙන් මේකට බැසගන්නේ නැහැ. ඒ වෙලාවේදී අපේ මේ අදිස්ථානය රඳවා ගන්න බැරි වෙනවා. අන්න එහෙමනම් පින්නතුනි කියන්නේ අපි පංචශීලය තුළ ස්ථාවර වෙලා නැහැ කියන එක. ඒක කියන්නේ මේ මහා අඛණ්ඩවම රකින්නවා කියන එක නෙවෙයි. නමුත් හැම වෙලාවෙම අපි උත්සාහ කරන්න ඕන මේ මහා කඩ වෙන තියෙන වෙලාවකදී වුණත් අපි කොයිතරම් දුරට උත්සාහ කරනවද මේ පහෙන් වැළකීලා ඉන්නට කියන එක තමන් තමන්ගේ මහල බලන්න. මෙන්න මේ කරණාටින් යම් කෙනෙක් පොසත් නම් පින්නතුනි ඒ කෙනාගේ පරලෝක සුගතිගාමී විතරක් නෙවෙයි. ඒ තැනැත්තාගේ ජීවිතයෙන් ලොකු සහනයක් තමට ලැබෙනවා. අනිත් එක එවැනි පුද්ගලයන් ඇසුරු කරන සමාජයක එවැනි පුද්ගලයන්ගේ අනිත්‍යයට ලොකු යහපතක් වෙන්නේ. මීට කලකට පෙර බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ලෝකෙ තියෙන ප්‍රශ්න එක්කෝ ජල ප්‍රශ්නය, එක්කෝ වායු දූෂණය, එක්කෝ ආහාර නැතිවීම, මේ වගේ කාරණා තමයි එක්කෝ උද්ධමනය වැඩිවීම, කොස්ටප්ලි වෙන එක, මේ වගේ දේවල් තමයි එක්ක වසන්නට පැතිරෙන රෝග, මේ වගේ දේවල් තමයි බොහෝ දෙනෙක් මීට කලකට ඉස්සෙල්ලා ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න විදිහට හඳුනාගෙන තියෙනවා. නමුත් වෙනතන ඊටත් වඩා අද ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න මොකද්ද? අද ලෝකයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ගේ ජීවිතය ගැන තියෙන සැකය. කොයි මොහොතක වෙනත් ප්‍රශ්න කල්ලියක් විසින් තමගේ ජීවිතයට හානියක් කරා දෝ කියන සැකය බිය බොහෝ දෙනෙකුට තියෙනවා. ඒක හිතන්නපා ඇෆ්ගනිස්තානයේ, සිරියාව වගේ යුද්ධ තියෙන රටක විතරයි කියලා. ඒක පින්නතුනේ අප්‍රිකාවටත් තියෙනවා, ඒක ඕස්ට්‍රේලියාවටත් තියෙනවා, ඒක නිව්සීලන්ඩ් වලටත් තියෙනවා, ඒක යුරෝපයේ, එංගලන්තයේ, ලන්ඩන් වලටත් තියෙනවා, ඒක ෆ්‍රාන්සේටත් තියෙනවා, ඒක ඇමරිකාවේ නිව්යෝක් වලටත් තියෙනවා. ඒ හැම තැනම මේ අභියෝගය තියෙන හැම දෙයක්ම බයෙන් ඉන්නේ කොයි මොහොතේ කෙනෙක්ගේ ප්‍රහාරයක් එළවෙද කියලා. මේ ජීවිත අභියෝගය තමයි අද බොහෝ දෙනෙකුට තියෙන්නේ. මෙන්න මෙවැනි ලෝකයකට පින්නතුනේ යම්කිසි සමාජයක් පංචශීලය රකින්නවා නම් මේ පහෙන් ප්‍රාණඝාතාදී මේ අකුසල පහෙන් යම්කිසි කෙනෙක් වැළකීලා ඉන්නවා නම් එවැනි කෙනාගෙන් පින්නතුනේ සමාජයට කොයිතරම් යහපතක් වෙනවද? ඒ කෙනාගෙන් බයක් නැහැ නේ අපිට? ඒක නාලෝකයේ අනෙක් කෙනෙකුට හානියක් කරන්නේ නැහැ කියලා කොච්චර අපිට විශ්වාසනීයත්වයක් තියෙනවද? තමන්ගේම සහෝදරයෙක් වගේ, තමන්ගේම දරුවෙක් වගේ ඒ අය අපට කිසිම බියක් සැකක් නැතුව ආශ්‍රය කරන්න පුළුවන්. බලන්න පිළිතුරු බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් අපට ලැබෙන යහපත, ශාන්තිය. ඉතින් පංචශීලය ආරක්ෂා කරන සමාජයක් ලෝකෙට නිර්මාණය කරන්න පුළුවන් නම් අද ලෝකෙට අවශ්‍යම කාරණේ වෙලා තියෙන්නේ අන්න ඒක. ඉතින් ඒක තමයි බුදුදහමෙන් අපට ලොකු මඟ පෙන්වීමක් කරනවා. ඉතින් අපි පළවෙනිම මේ කාරණාවලින් ශක්තිමත් වෙලා ඊළඟට පින්නතුනේ අපේ ළඟම ඥාතීන්ට, අපේ දරුවන්ට, සාමේ බහරයවන්ට, අපේ නිවෙස්වල වැඩ කරන අයට අපි හැමදෙනාටම මේ ධර්ම දෙන්නට ඕන. ඒ ධර්ම දීපු තරමට ඒ ඇසුරු කරන අනිත් අයගෙන් අපට අයහපතක් වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපේ යහළ මිත්‍රාදී ඥාතීන් එක විතරයි ධර්මයේ හැසිරෙන්න ඕන කියලා නේද? එහෙම නෑ වෙනතුනේ. ඔබ හරියට ඉන්දියාවේ හිටියේ ධර්මාශෝක රජතුමා. අශෝක රජතුමා සෙහෙලිවල ලියලා තියෙනවා මගේ සතුරුවත් මගේ සතුරනුත් මට විරුද්ධය ධර්මය අසත්වා ධර්මය හැසිරෙත්වා කියන. ඇයි එහෙම කියන්නේ? ඔබට සතුරෙක් වුණත් මෙතන ධර්මය අහනවා නම් ධර්මය හැසිරෙනවා නම් ඒ තැනත්තා ඔබත් එක්ක අමනාප වෙන්න පුළුවන්. හැබැයි ඔබට අයහපතක් කරන්නේ නැහැ. ඔබට හානියක් කරන්නේ නැහැ. අනේ නිසා තමයි අශෝක රජතුමා ප්‍රාර්ථනා කරන්නේ රජතුමාත් එක්ක අමනාපය ධර්මය අහලා ධර්මය හැසිරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ. ඉතින් පින්වතුනි එකාතකින් ධර්මය රකින්න වගේම බෝසත් සිරිත තමයි අනිත් අය ධර්මය හැසිරෙන්න උනන්දු කරවන්නට ඕන. මේ පිටාකාර දෙකක් තමයි. මේ දෙකම සම්පූර්ණව තමයි හැබැයිසම අපේ ජීවිත සාර්ථකත්වයට යන්නේ. ඉතින් පින්වතුනි මේ අවස්ථාවේදී අපි ආරම්භයක් විදියට ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරමු. යම් කිසි කෙනෙකුට ජීවිත අභියෝගයක් වෙච්ච වෙලාවේදී බුදුහාඳුර ගැන සිතුවිලි මාත්‍රයක් ගැන කිසියම් කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් ඒක විශාල කුසලයක්. ඔබ හරියට මට්ට කුණ්ඩලයේ පිළිවඳව ඔව අවසාන මොහොතේ කිසිම කුසලයක් කරන්න ඕනේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම චත්තමානමක ඔහොත් අන්තිම මොහොතේ ඒවාගේ ගුණ සිහිපත් කරලා තමයි ඔහු සුගතිගාමී වුණේ. ඉතින් බුදුහාඳුරන්ගේ අරහං ආදී උතුම් බුදුමන සිහිපත් කිරීම අපේ ජීවිතේට ලොකු ශාන්තියක්. එනිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරවණ සිහිපත් කිරීම භාවනා කමඨාන හැටියටත් භාවනා අරමුණ හැටියටත් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. යතර පිනතුනි පංචශීලයේ හෝ අටශීලයේ තමන් ආරක්ෂා කරන ශීලයේ ගැන ඒ ශීලයේ ආනිසංස සිහිපත් කිරීම. ඒ වගේම මම මේ සීක් සම්බන්ධයෙන් ආරක්ෂා කරනවා. මම ප්‍රාණඝාතය කරන්නේ නැති කෙනෙක්. මම මෙච්චර කාලයක් මත් සැදෙක් මරලා නැහැ. කෙනෙකුට හානියක් කළා නැහැ. මේ තරම් කාලයක් මම සොරකමක් කළා නැහැ. අනිත් ශික්ෂාපද මම මේ විදිහට ආරක්ෂා කරලා තියෙනවා කියලා තමන් ගැන තමන් හිතනවා නම් ඒ හිතනවස්ථාය පිනතුනේ ඒක භාවනාවක්. ඒක සීලානුසුති භාවනාවක්. ඉතින් මේ හතරම පුණ්‍යාගසත සූත්‍රයේ දේශනා කරන කරුණු හතරම පිනතුනේ සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි ඒව භාවනා කමඨහන් මෙඩිටේෂන් ටෙක්නික්ස්. එනිසා මේ හතරඹට එක අතකින් පින්කම් විදියට අනිත් අතකින් කුසල් විදියට තවත් පැත්තකින් භාවනා කමඨහන් විදියට කරන්න පුළුවන්. ඒ කරන්න කරන තමන් හිතේ මානසික සහනය සතුට සැනසුම දෙනෙන දින වෙනවා. Dear friends in Dharma, now we are discussing about the meritorious streams. Buddha has explained the most important meritorious activities that we can do for our spiritual success and for a blissful life hereafter. Buddha praises eight kind of meritorious deeds which definitely help us to become a blissful life hereafter. They are Buddha Saranagato Hoti, Dhamman Saranagato Hoti, Sangham Saranagato Hoti. Going to the Buddha for refuge, going to the Dhamma for refuge, going to the Sangha for refuge and practicing, following five precepts. If someone can practice these eight kind of meritorious activities, that person can develop positive thoughts a lot in his mind. And also he has an assurance that he can never fall into a hell, lower realms. This is a great benefit, security, refuge that we can create in our life. That is why Buddha has emphasized the importance of practicing these kind of activities, meritorious deeds. Meritorious streams. Going to the Pimanyam for refuge and practicing five precepts. Here, now, we are going to practice Buddha Anusati, the recalling the Buddha, contemplating of the Buddha's noble qualities. Now, we practice, we think the Buddha's noble qualities one by one according to the Itipiso Bhagava Arahant Stanza, and please get ready for practicing Buddha Anusati Bhavana. such indeed the exalted one, worthy, arahant. You can imagine that the Supreme Buddha is in front of you. After the Supreme Buddha attained enlightenment in the Bodhi tree in Bodh Gaya in India, he is in front of you, spreading the loving kindness to everyone. He has a lot of qualities because he developed his mind to the maximum level with compassion and wisdom. He dedicated his entire life for the well-being of beings of the world. Now, I contemplate on his noble qualities one by one. By recollecting his noble qualities, I purify my mind and I develop positive thoughts in my mind. Araham, worthy. Sammā sambuddho. Self-enlightened. Vidyā charana sampanno. Endowed with knowledge and conduct. Sugato. Well born. Lokavidu. Known of the world. Anuttaro purisa dhamma sarati. Incomparable train of persons to be tamed. Sattha deva manusanam. The supreme teacher of gods and men. Buddho. Enlightened. Bhagavā, exalted. Arahaṁ, sammā sambuddho. Vidyā charana sampanno. Sugato lokavidu anuttaro purisa dhamma sarathi sattha deva manussanam buddho bhagavā. Sādhu, sādhu, sādhu. Adai pinnatri dhanapi sambuddha puja sattamu. Himidiri pāndari dhāne naginātu. Āchā vitāge rona mātmiyātu. Upāli mahatmāyatulu. Vitāge mahatmāyatulu edaruvam nyātīng. Hemadhenekma balāpurutu yunavā. Esirgat prasthaka swāmin vahasirgat dhāne puja sarala. Upāli mahatmānamin yegiye. ඥාතීන්ට පුණ්‍ය ආනෝදනා කරන්නට එවාගේ මාශාවිතනගේ මහත්මියගේ ආදරණීය දෙමාපියන් ඇතුළු ඥාතීන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. එනිසායි දෙපළගේම සත්‍රාත්‍රායිෂ්ඨ වේවා. මේ පිනතුනගේ නමින් මියගේ ඥාතීහුද මේ උතුම් සම්බුද්ධ පූජාවෙන් සුවපත් වෙත්වා. දෙවියන් සහිත විශ්වයේ සිටින හැම දෙනාම මේ කෙනින් සුවපත් වෙත්වා කියන කතමෙන් අපි ගණකා කියලා සම්බුද්ධ පූජාව පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. වන්දාමි චේතියං සම්බං සම්පතානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා අධිවාසේතු නෝ බන්ති පානියන්නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අධිවාසේතු නෝ බන්ති භෝජනන්නුපනාමිතං පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, පින්වත්නි, ඔබ හැම දිනෙකම සතුටට පත් වන්න බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබේ දෑතින්ම අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් සම්බුද්ධ පූජා කරත්වා කියලා එරත් කරගත්තා උතුම් ගුණ ධර්මයන් බලයෙන් ඒ දායකත්ව ධර්ම උපාලේ විතානගේ මහත්මා ආචාර්ය විතානගේ නෝනා මහත්මයතුද ඒ පවුලේ හැම දෙනාටම මියගේ ඥාතීන් හැම දෙනාටම පින්කමට සහභාගී වන ඔබ හැම දෙනාගේම නමින් මියගේ ඥාතීන් හැම දෙනාටම ස්වර්ග සම්පත්තියේ පෙරවර උතුම් නිවන් සුව පිණිසම මේ උතුම් සම්බුද්ධ පූජාමය පින්කම අපෙනවට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සන්තානං විසුන්ධියා සෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගම අධිගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චේ කිරියාය යදිදං චන්තාරෝ සතිපට්ඨානාති. ධන්‍යවාද පින්නතුනි. නැවතත් අපි බාන වැඩසටහන ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම සඳහන් කළා දාන සීල භාවනා කියන ත්‍රිවිධ කුසල ධර්ම වලින් ආරම්භ කරන අපේ ආධ්‍යාත්මික ගමන් මඟ. ඒ දාන සීල භාවනා කියන කරුණ තුනම තවදුරටත් වර්ධනය වීමක් තමයි කුසල මාර්ගයට නැත්නම් විමුක්ති මාර්ගය කරා අපි යන්නේ. ආරම්භක පියවරේදී අපි විශේෂයෙන්ම කර්මයේ පිළිබඳව විශ්වාසය කියන්නේ අපේ සිත මුල්ලලා කයෙන් වචනයෙන් සිතින් කරන දේවල්ට අනුරූපව තමන්ට විපාක ලැබෙනවා. ඊට අනුරූපව තමන්ට නැවත භවයකට යන්නට සිදු වෙනවා කියන කරුණ පිළිබඳව අවබෝධයෙන් යම්කිසි කෙනෙක් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි යෙදීම තමයි බුදුදහමෙන් මුලින් දේශනා කළ තියෙන්නේ. එතෙන්දි සාමාන්‍ය දානය අපි දෙනදා දුගී දුප්පත් අය වෙනුවෙන් සතුන් වෙනුවෙන් නැත්නම් පූජනීය උතුමන් වෙනුවෙන් අපේ අම්ම තාත්තා ආදී අපට උදව් කරපු අය වෙනුවෙන් යම් යම් පරිත්‍යාගයන් කරන්න පුළුවන්. ඒ පරිත්‍යාගයන් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් කරනවා. එකක් අනුග්‍රහක බුද්ධියෙන් කරනවා, අනිත් එක පූජා බුද්ධියෙන් කරනවා. අනුග්‍රහක බුද්ධිය කියන්නේ කෙනෙක්ගේ අවශ්‍යතාවයන් සලකලා දුප්පත් කෙනෙක් හරි අසරණ වෙච්ච අම්මා තාත්තා හරි එයාට අනුග්‍රහයක් සපෝට් එකක් සඳහා උදව් කිරීම. අනිත් දේ තමයි ඒ දානය පිළිගන්න කෙනා කෙරෙහි ගෞරවයෙන් පූජා කිරීම. දැන් ස්වාමීන් වහන්සේලා ඒ වගේම බුදුහාමුදුර වෙනුවෙන් අපි ඒ කරන පූජාවන් අනුග්‍රහ බුද්ධියම නෙවෙයි කරන්නේ ඇත්තේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉතින් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයත්න සඳහා කරනවා කියලා. නමුත් ඊට වඩා ඊහෙල බලාපොරොත්තුවක් එතන තියෙන්නේ. ඒ උතුමන්ගේ සීලාදී ගුණයන් සලකාගෙන තමයි අපි පූජා කරන්නේ. දැන් මේ සම්බුද්ධ පූජා පැවැත්වුවත් බුදුහාමුදුරුවෝ බඩගිනගෙන නිසා නෙවෙයි අපි මේ තියන්නේ. ඒකෙන් උන්වහන්සේගේ ගුණයට කරන පූජාවක් විදියට. ඇත්තම ස්වාමීන් වහන්සේලා වෙන යමක් පූජා කරනකොට අපි පූජා කරන්නේ එහෙමයි. අපි දානය අරන් ගියොත් අනේ පව් හාමුදුරුවෝ බඩගෙන ඉඳී කියලා එහෙම අකලපේ නෙවෙයි දානය පූජා කරන්නේ. දානය පූජා කරන්නේ ඒ සරියුත් මොගලන් ආදී ඒ ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන් උන්වහන්සේලාගේ ගුණෙන් කරන ගුණ පූජාක් විදියට. ඉතින් දානය ඒ වගේ කොටස් දෙකකට බෙදෙනවා. එතකොට දානය පූජා කිරීමේදී බුදුහාමුදුරුවෝ ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කළේ. උන්වහන්සේට මහා ප්‍රඥාව තිබා වගේම මහා කරුණාවක් තිබ්බා. එනිසා උන්වහන්සේ නිතරම අවධාරණය කළා යමක් දෙනකොට වඩාත්ම ආනිසංස ලැබෙන විදියට දායකයන්ට මඟ පෙන්වන්න. අනේක සමයේ දක්ෂිණ විභංග ආදී සූත්‍රවල යෝ සීලවා සීලවන්තේසු දදාති දාන ධම්මේන ලද්දං සුපසමිතං අභිසන්දහං කාමඵලං උරාලං තං වේ විපුල ඵලන්ති භූමි ආදී වශයෙන් සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් සිල්වත්ව තවත් සිල්වත් කෙනෙකුට දෙනවා නම් ඒක අනිසංස වැඩි කියලා. හැබැයි ඒකෙන් කියන්නේ අනිත් කෙනා සිල්වත් නැත්නම් දෙන්නේ නැ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. අතෙන්දී ඉහළ මානසික සංස ලැබෙනවා. හැබැයි දෙන කෙනා ඊටාම ඉහළ මානසිකත්වයකින් නම් දෙන්නේ. ලබන කෙනාගේ ළඟ අඩුපාඩු තිබුණත් අනිසංස වල අඩුවීමක් නැහැ. දැන් උදාහරණයක් ඇටියට දෙස්සන්ත රජතුමා දරුවන් දන් දුන්නා. ඒ දරුවන් දන් දුන්නේ ඇත්තෙන්ම අර සාමාන්‍ය බ්‍රාහ්මණයෙකුට. නමුත් ඒ දරුවන් දන් දෙන වෙලාවේ මේ මහ පොළොව කම්පා වුණා කියලා කියනවා. උන්වහන්සේ ඉතාම ඉහළ ප්‍රාර්ථනාවකින් සම්බුද්ධත්වය සඳහා ප්‍රාර්ථනා කරගෙන මහා දැවැන්ත පරිත්‍යාගයක් කරපු වෙලාව. උන්වහන්සේට දරුවන්ට කන්න දෙන්න බැරුව නෙවෙයි ඒ පරිත්‍යාගය කළේ. දරුවන් කෙරෙහි අමනාපයකුත් නෙවෙයි. ඒක බුද්ධත්වය සඳහා ප්‍රාර්ථනාවෙන් සියල්ලක්ම දන් දෙන්න ඕන නිසා ඒ දරුවනොත් දන් දුන්නා. ඉතින් අනේ ප්‍රාර්ථනාව නිසා මේ මහ පොළොව කම්පා වුණා කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු අතරින් විශේෂයෙන්ම සිල්වත්ව තවත් සිල්වත් කෙනෙකුට දාන දෙනකොට අනිසංස වැනිම. එතකොට මෙතෙන්දි බලාපොරොත්තු වන්නේ අපි මේ ස්වර්ගගාමී මාර්ගයේ තුල හොඳ උපතක් සතරේදී භවෝග සම්පත් ලැබෙන ආදී තමයි මුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දාන දෙලා. ඒක වරදක් නෙවෙයි. හැබැයි අපි හැමදාම එතන ඉන්නේ නැහැ. අපි තවත් ඉදිරියට යනවා. ඉහළට යනකොට කෙනෙක් නිර්වාණ අවබෝධය සඳහා දාන දෙනකොට එතෙන්දී අර ආනිසංස බලාපොරොත්තුම නෙවෙයි දෙන්නේ. සාමාන්‍යයෙන් නැවත රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්නේ එතෙන්දී දෙන්නේ. එතකොට දාන දෙන්නේ ඍජුවම තමන්ගේ හිතේ තියෙන ලෝභය අඩු කරගන්න. ලෝභය අඩු කර ගැනීම ඍජු බලාපොරොත්තු සඳහායි එතෙන්දී දාන දෙන්නේ. පොඩේ ඉහළ බලාපොරොත්තුව. අන්න එවැනි දාන තමයි ඔබ අහල ඇති උග්ග සිටුවරයා. අනාගාමි වෙලී සිටිය උග්ග සිටුවරය දාන දෙනකොට දාන දෙන දවසට කලින් දවසේ දෙවිවරු ඇවිල්ලා මේ උග ගෘහපතිතුමාට කියනවා හෙට ඔබ දානය පූජා කරන ස්වාමින් වහන්සේලා හෙට ඔබේ දාණයට ගෙදරට එන අය අහවල හම්දුර සෝවාන් කෙනෙක් අහවල හම්දුර සකදාගාමී කෙනෙක් අහවල හම්දුර අනාගාමී කෙනෙක් අහවල හම්දුර රහතන් වහන්සේ කෙනෙක් අහවල කෙනා දුස්සීල කෙනෙක් ආදී වශයෙන් මට එන හැම දෙනා ගැනම සඳහන් කරනවා දෙවිවරු ඇවිල්ලා. නමුත් මම දානය බෙදනකොට කිසිම වෙනසක් නැතුව කාටත් සමානව දාන බෙදනවා කියලා. අන්න එතෙන්දී සඳහන් වන්නේ අර තෘෂ්ණාව අඩු කිරීම සඳහා සසර කතරෙන් එතර වීම සඳහා කරන පරිත්‍යාගයක් තමයි එතන සඳහන් වෙන්නේ. හැබැයි හැම වෙලාවෙම බුදුදහමේ හැමම කියලා නැහැ. බුදුදහමේ වඩාත්ම අවධාර්ණ යොමු කරලා තියෙනවා විශේෂයෙන් දක්ෂිණ විභංග සූත්‍රවලදී ඉහළ ඉහළ තලවල දාන දෙනකොට හිතෙන ආනිසංස ගැන. අන්න ඒ නිසාම තමයි මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අර සිවුරු සෝදානම් කළගෙන වෙලාවේ උන්වහන්සේ අර වැඩි ආනිසංස සලසා දෙන්නට සංඝයා වෙනුවෙන් පූජා කරන්න කියලා කිව්වා. සංඝයේ දෙමේ මමච්ච දෙන්නන් හොති කියලා සඳහන් කළා. සංඝයාට පූජා කරනකොට ඒක මඩක් කරපු පූජාවක් වෙනවා කියලා. සාමාන්‍යයෙන් වෙනම මෙහෙම බුද්ධ පූජා පූජා කරාට ඔබ සාංගික යමක් පූජා කරනකොට ධර්මයේ සඳහන් වෙනවා ඒක සංගධානයක් වගේම ඒක සංඝ පූජාවක් වගේම ඒක බුද්ධ පූජාවකුත් වෙනවා කියලා. ඉතින් මේ දාණය ගැන අපි සඳහන් කළේ. ওই පළවෙනි පියර ওই සාමාන්‍ය මෙටීරියල් දෙන එක. භෞතික දේවල් දෙන එක තමයි අපි කතා කළේ. ඒකට කියන ආංශ දාන කියලා. ඊපස්සේ තවත් පියවරක් තියෙනවා අභය දාන කියලා. යම් කෙනෙකුට ජීවිත දාණය දෙන එක මරණයට කැපවෙන සතියක මරණයෙන් බේරණ එක නැත්නම් අනිත් කෙනාගේ බිය නැති කිරීම විශේෂයෙන් මෙතනදී සඳහන් වෙනවා පංචශීලයේ පිළිවඳව පංචශීල රැකීමත් අභය දාණය දීමත් කියලා. එතකොට සිල්වත් වීම එකාතකින් සීලයක් වගේම අනිත් පැත්තෙන් දානයකුත් වෙනවා. අනිත්ගේ ජීවිතවලට තමන් සහතිකයන් දුන්නා වෙනවා. ඊළඟ කාරණේ තමයි භාවනාව කියන එක. ලෞකික මට්ටමේදී භාවනාව කියලා බොහෝ විට සඳහන් වන්නේ මෛත්‍රී භාවනාව වැඩි වෙනවා. ලෞකික කුසල අතරින් ඉහළම කුසලයක් විදිහට සැලකනවා මෛත්‍රී භාවනාව පුහුණු කිරීම. සීලය ගත්තත් සිල්වත් භවයේදී අපි පංචශීලය රකිනකොට අපි මුලින් සඳහන් කළා යම් සීලාවක සිල්පද කඩන්න හේතුවක් ආවත් ඒ හේතුව ඇති කල්හි තමන් දැඩි වීරියෙන් ආරක්ෂා කරනවා නම් ඒක තමයි නියම සීලය කියලා. ඇත්තෙන්ම එතෙන්ට තමයි බේරෙන්න ඕන. ඒක අනිසංස වැඩි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ දැන් ඔබ සමාදන් වෙලා දැන් අද සිල් සමාදන් වුණා. ඒ හේතු ටික යෙදෙන්න තියෙන අවස්ථාවේදී හේතු නොයෙදිච්ච අවස්ථාවේ මෙහෙම ඉන්නම කියන එකෙන් අනිසංසයක් වෙන්නේ නැහැ කියන එකක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඒකේ ಗುಣ දැනගෙන අනිසංස දැනගෙන ඉන්න ඕන. එතකොට තමයි වටින්නේ ඒක. දැන් මේක අපි බොහෝ විට මේ 12 විතර වෙනකන් ඉන්නවා 3 4 වෙනකලත් ඉඳලා ඉතින් සාමාන්‍ය විදිහට සීල පාරණය කරලා ගිහිල්ලා ගෙදරදී අනිත් දවස්සක් වගේම කැම්බිම අනුභව කරනවා නේද. නමුත් වෙනතනේ සමාන සීල පාරණය වුණත් එදා දවසේ ටිකකින් හරි Tamanට කැම අඩු කරන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා එතකොට ඒක ආනිසංස වැඩි. ඉතින් මෙන්න මේ වගේ Taman ආනිසංස දැනගෙන කරනවා නම් තමන්ට හේතුවක් නොයදුනත් ඒක ආරක්ෂා කරන්න තමන් නිතර මානසික දැක දැක අනේ මම මේ සිල්පදිය ආරක්ෂා කරනව නේද කියලා ඒක බුදුහාඳුර කෙරේ ගෞරවයෙන් ඒ වගේම මේ මං රකින සීලය සෝවාන් ආදී මාර්ගවල ලැබපු උත්තරමයන් වහන්සේලා රැකපු සීලයක් මම මේ රකින්නේ කියන ගෞරවයෙන් තමයි ආරක්ෂා කරන්නේ. එතකොට අනිසංසය වැඩි වෙනවා. එතකොට මේ කොහොම කරත් මෙතෙන්දි මේ ලෞකික සීලයක් තමයි කියන්නේ. හැබැයි ඒක තවත් ඉදිරියට ගිහිල්ලා ලෝකෝත්තර පැත්තට යනකොට සඳහන් වෙනවා දිට්ඨින් චනුපගම්ම සීලවා දසනින් සම්පන්නව කියලා දේශනාව. ඒ කියන්නේ දෘෂ්ටි වලට නොවේ කියලා රකින සීලයක් ගැන සඳහන් වෙනවා. කාර්යමත සූත්‍රයේදී දැක්කේ මේක. භාවනාව ගත්තත් සාමාන්‍ය අපි එදිනෙදා මෛත්‍රිය භාවනාව පටන් ගන්න අපි එතනින් නවතින්නේ ඒක විදර්ශනා පැත්තට යොමු කරනවා. එතකොට ලෞකික කුසලයේ නැත්තම් මණ්ඩෙන් ලෙවල් එකේ කුසලයේදී අපි මේ විදිහට දානය රකින්න මේ පින්කම් කරනවා, සිල් රකින්නවා, මෛත්‍රිය භාවනා කරනවා. මේ තුනම තවත් ගැඹුරට යන ලෝකෝත්තර මට්ටම වෙයි. එතෙන් විශේෂයෙන් සඳහන් කරන දෙයක් තමයි සීලංච සුවිසුද්ධං හෝති, දිට්ඨිංච උජුකා හෝති කියලා කාරණයක් සඳහන් වෙනවා. සීලය පිරිසිදු වෙන්නත් ඕන, දෘෂ්ටිය ඍජු වෙන්නත් ඕන කියලා. මෙන්න මෙතෙන්දින් එක එක්තරා ලයින් එකක් පසු කරනවා අපි. සීමාවක් පසු කළා යනවා. අර සාමාන්‍ය ලෞකික කුසලයේ මට්ටමේ නෙවෙයි. අපි මුලින් සඳහන් කර විදිහට බුදුන් දහම් සංගුණ තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීල රකින්නවා නම් අපිට ඒ ආනිසංස මේ ජීවිතෙම තියෙනවා. සසර ජීවිතේදී අපිට ලොකු රැකවරණයක් තියෙනවා. සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය මට්ටමේදී අපි කරන කුසල ධර්ම, පුණ්‍ය කර්ම. ඒක තමයි අපි මුලින් සඳහන් කළේ. ඒ ගැන මොනවද අහන්න තියෙද? ඔව් හරි. දැන් මෙතෙන් පටන් අපි කියන්නේ ලෝකෝත්තර කුසලය ගැන. තොට ලෞකික කුසල් නැහැ කියලා අපි කියන්නේ නැහැ. නැවත ඉපදීමක් නැහැ කියලා නෙවෙයි අපි ලෞකික මට්ටමේදී කිව්වේ. නැවත උපතකට යනවා, සුගතියක් තියෙනවා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති, නිර්යන් පාපකම්මිනෝ, සද්දා සුගතිනෝ යන්ති, පරිනිබ්බන් ඥානසම. සමහර අය මව කුසකට යනවා. පින් කරපයි සුගතිය යන සුගතියට යනවා. සමහර අය නිරයට යනවා. සමහර අයත් පරිනිබ්බන් පත් වෙනවා. මෙහෙම දේශනාවක් ධර්මයෙන් සඳහන් කරනවා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති, සමහර අය මව කුසකට යනවා. නිරයන් පාප කමිනෝ, පව කරපුවයි නිරයට යනවා, අපාගත වෙනවා. සග්ගං සුගතිනෝ යන්ති, සුගතියට යනවා පින් කරපු අය. ඊළඟට කියනවා පරිනිබ්බන් ඥානසය. අනාස්ත්‍ර උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිනිවන් පානවා කියලා. මේක තමයි මේ සසර ස්වභාවය විස්තර කරන ආකාරය. එතකොට එවැනි පින්කම් වැඩිපුර කළ තිබුණු තරමට තවන්ට ලොකු රැකවරණයක් ඒව සිහි කරනකොට සිහි කරන දේවල් තමන්ට තියෙනවා. වඩාත්ම අමාරුවෙන් දීපු දාන ආදී පින්කම් ගැන හිතනකොට අනිසංස වැඩි. බොහෝ විට අපි දානමය පින්කම් කරන්නේ අපට හුඟක් ශාස්ත්‍රීය කාලවල නේද? හුඟක් දේවල් තියෙන වෙලාවෙ තමයි බොහෝ විට අපි දෙන්නේ. අපිත් බලාගෙන ඉන්නවා හොඳට ධනය තියෙන කාලවල, වැඩිපුර ආදායම් තියෙන කාලවල, නැත්නම් දරුවන්ගේ ඔක්කොම නිදහස්වල දාන දෙන තැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඇතැම් විට එහෙම කාලයක් එන්නේ නැහැ බලන් ගියා. වැඩිපුර වටින්නේ පින්නතනේ අමාරු අවස්ථාවේ දෙන එක. තමන් අතින් පාඩු පිට විඳගෙන දෙනවා නම්, තමන්ට තියෙන ආහාර වේලෙන් කොටසක් හරි දෙනවා නම්, තමන් ඇතැම් විට ණය වෙලින් ඉන්න වෙලාවක ඇතැම් විට තමන්ගේ වෘත්තීන් වලින් බොහොම අමාරුවෙන් ඉන්න කාලවල දෙන දානය බොහොම මතකේ රැඳෙන දානයක් වෙනවා නේද? හොඳම උදාහරණයක් තමයි දුටුගම් රජතුමා. එතුමා යුද්ධයට ගිහිල්ලා කැලේ අතරමං වෙච්ච වෙලාවේදී එතුමාගේ බත් මුලෙන් කොටසක් රහතන් වහන්සේට පූජා කළා. දුටුගම් රජතුමා කියලා කියන මහා පින්කම් කරපු කෙනෙක්. මිනිස් වැක්කයි දෙහැදුවා, රුවන්ැලි සෛදි කළා, ලෝම මහා ප්‍රාසාද ඉදි කළා, රටේක්ෂේ සත්කල සම්බුදු ශාසනය සුවිශාල පින්කම් කළා. මේ තරම් කුසල් දහම් කරපු රජතුමාට ජීවිතය අවසාන මොහොතේ මතක් වුණේ මොකද්ද? අර කැලේ අතරමං වෙච්ච වෙලාවේදී දීපු අර අමාරු දානය ගැන මතක් වෙනවා. තිම්පොතේ හුඟක් පින්කම් රුවන්ැලි සෑය ළඟදී සදාතිස්ස රජතුමා තිස්ස කුමාරයෙන් කියෙව්වා. නමුත් ඒ සියයට වඩා හොඳට මතකේ රැඳිච්ච පින්කම තමයි අර අමාරුවෙන් හිටිය වෙලාවේ දීපු දානය. අන්නේ සාකේන තුනේ අමාරු වෙලාවේ හරි තමගේ අම්මා තාත්තා නෝනන් සලකන්න, අසරණයට සලකන්න. ඒකේ අනිසංස වැඩි නමන්න. සසරේදී එක මතකේ රැඳෙන වැඩි. මරණසන්න මොහොත උනත් තමන් අමාරුවෙන් හිටිය කාලේ දීපු දාන ආදී දෙන්නම් තමන්න හොඳට මතකේ රැඳෙනවා. අනේ පිටින් දැන් අපි මෙතන ඉඳන් මෙතෙන් පටන් සඳහන් කරන්නේ මේ දාන, සීල, භාවනා කියන පුණ්‍යක්‍රියා තවදුරටත් වර්ධනය කළා. ඒව කුසල කර්ම බවට පත් වෙලා ලෝකෝත්තර සම්මා දිට්ඨියත් සමග මුසු වෙලා සසර ගමනින් එතෙර වන්නට සංසාර චක්‍රේ නිදහස් වෙන දේට උපයෝගී කරගන්න කොහොමද කියන්නේ. දැන් මෙතෙන් පටන් කියන කාරණා සම්පූර්ණ වෙනස් කරන්න දැන් අපි යන්නේ. එනිසා මෙතෙන්දී අර දානමය තින්කමම අපි අබේ දානේ නවතින්නේ අපි ධර්ම දානේ පැත්තට යනවා. සම්බදාන ධම්ම දානං විනාති කියලා සඳහන් කළා. ඉහළම දානේ ධර්ම දානේ කියනවා. ඒ වගේම සීලයක් පංච සීලය හෝ වේවා දෘෂ්ටින්ට නොවේට අපි රකින සීලයක් ගැන සඳහන් වෙනවා. භාවනාව ගත්තොතින් සාමාන්‍ය සමත භාවනාවක් පටන් අරන් අපි ඒක ලෝකෝත්තර කුසලයේ දක්වා විපස්සනා භාවනාවකට යොමු වෙන මට්ටමට අපි දිනු කරනවා. මෙන්න මේ සඳහා තමයි සම්මාදිටියේ දෙවන සම්මාදිටිය වන අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා කාරණයක් සඳහන් වෙන්නේ. ආරයෝ අනන්තරෝ මාර්ගාංග වූ සම්මාදිටියක් තියෙනවා. ඒ කියන්නේ චතුසත්‍ය සම්මාදිටිය. දුක්ඛේ ඥානං, දුක සමුදය ඥානං, දුක නිරෝධේ ඥානං, දුක නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං කියන මට්ටමට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් කරන දාන ආදී කුසල දාන පිළිබඳව. එතෙන්දී අපි දානයක් දොන්නත් අම්මා තාත්තට සැලකුවත් ඒ යුතුයකමක් විදිහට සැලකලා අපට ඒකෙන් පිනබුත් ලැබෙනවා. නමුත් එතෙන්දී ඊට වඩා තමන්ගේ කෘතවේදීත්වය පල කරනවා. ඒ වගේම ඒ අම්මට තාත්තට සැලකලා තමන් ආදර්ශයක් ලෝකෙට දෙනවා. අනිත් පැත්තෙන් ඒකෙන් ලබා ගන්න නිරෝගී භාවය, දිගාසිර සම්පත්තිය උපයෝගී කරගෙන තම ආධ්‍යාත්මික ගමන් මගට ඒක ශක්තියක් කරගන්න. අනිත් පැත්තෙන් දාන තුරෙන් ඉහිලම දානය වන ධර්ම දානය පැත්තට යොමු වෙනවා. විශේෂයෙන්ම අනිත් අයට ධර්මය අහන්නට අවස්ථාව සලසලා දෙනවා. තමන්ගේ ළඟම ඥාතියින්ට හරි දහම් පදයක් කියලා දෙන්න පුළුවන් නම් තමන් කියලා දෙනවා. බුදුහාඳුර සඳහන් කරනවා යම් කෙනෙක් තෙරුවන් සරණ ගියා නම් ඒ කෙනාගේ ළඟම ඥාතියෙන් ඉන්නවා නම් ඒ ඥාතියනොත් තෙරුවන් සරණ යවන්න කියලා. යම් කෙනෙක් පංචශීලය රකින්නවා නම් තමන්ගේ ළඟම ඉන්න ඥාතියන්ට ඇත්තේ පංචශීල ගැන අනිසංස කියලා දීලා එයන් යොමු කරන්න කියලා එකට. ඒත්‍රාක් නෙවෙයි. යම් කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන දුක ගැන පොඩි හරි අවබෝධයක් ලැබුණා නම් තමන් ළඟම ඉන්න අනිත්‍යයක් නේද කියලා දෙන්න කියලා. තාම විතර කියනවා සංගතනිකායේ සතිපට්ඨාන සංගතයේ සඳහන් වෙනවා මෙත් සූත්‍රයේ යම් කෙනෙක් සතර සතිපට්ඨානය දැනගෙන සතර සතිපට්ඨානය රකිනවා නම් ඒ කෙනාට ළඟම ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් ඒ ඥාති මිත්‍රාදීන් සමන් කියන දේහන සෝදානන් නම් අන්න ඒ ඥාතීනොත් සතර සතිපට්ඨානය තුළ හික්මවන්නේ කියලා. ඒක තමයි යට දෙන්න තියෙන ලොකුම දායාදය කියන්නේ. මේ කියන්නේ වැත්තේම පින්නතුනේ මේ ධර්ම දානයේ කියන වැදගත්කම. සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් කියන්නේ මේක. එතනත් තා සාමාන්‍ය ලෝකයේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි උදව් කරන්නේ. මුලදී තමන්ගේ ළඟම ඥාතීන්ට සුගතිගාමී වෙන උදව් කළා. නමුත් මේ මොහොතවලදී කියා දුක නිදහස් වෙනත් උදව් කරන මට්ටමට ඇවිල්ලා. දැන් ඉතල මානසිකත්වයක දැන් මේ ඉන්නේ. මොකද ඇත්තටම අපි ළඟම ඥාතීන්ට අපි උදව් කරනවා නම් ධර්මයෙන් තමයි උදව් කරන්න ඕනේ. අනිත් දෙයකින් උදව්වක් කළාට ඒ අය මරණයෙන් පස්සේ සුගතිගාමී වුණොත් ඇත්තටම ඒ අයට අපි નિયම විදිහට උදව් කළා වෙන්නේ නැහැ. අන්න ඒ නිසා විශේෂයෙන්ම දහමෙන් උදව් කරන්නට ඕනේ කකින් සුගතිගාමී වෙන්නට අනිත් අතින් එයාට නිවන ලබා ගැනීම සඳහා. පින්නතුනේ මෙන්න මෙතෙන්දී දානය මේ විදිහට අපි ගැඹුරට යනවා. ඊළඟට සීලය. දිට්ඨින් සමුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා සුවිශේෂී කාරණයක්. මේ කියන්නේ අපි සිල්වත් වෙනකොට සාමාන්‍යයෙන් මුලින් සඳහන් කර සුගතිගාමී වීම බලාපොරොත්තු වෙන කරන සීලයක් විතරක් නෙවෙයි. මෙතෙන්දි මේ සීලය සඳහන් වෙනවා ප්‍රඥාව සමගයකට මිශ්‍ර වෙන්න ඕන කියන. ප්‍රඥාවෙන් සීලයක්, සීලයෙන් ප්‍රඥාවක් පිරිසිදු වෙන්න ඕන කියන. උදාහරණයක් දැක්වෙනවා. එක අතකින් අනිත් අත හොදනකොට අත් දෙකම හේදෙනවා. අපිට එක අතක් හොදනවා නම් අපි අනිත් අතත් එක්කම සමානව දෙකම තමයි හොදන්නේ. අන්නේ වගේ තමයි සීලය ප්‍රඥාවෙන් හේදෙන්න ඕන, ප්‍රඥාව සීලෙන් හේදෙන්න ඕන කියන්නේ. මේ දෙකම එකට යන්න ඕන කියලා. සතර සතිපට්ඨාන ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආදිමේව විසෝදේහි කියලා. මුලදීම පිරිසුදු වෙන්න සීලංග පරිසුද්ධං හෝති දිට්ඨින්ච උදුකං හෝති කියලා. සීලය පිරිසුදු කරගන්නටත් ඕන, දෘෂ්ටිය ඍජු වෙන්නත් ඕන කියලා. ඇයි මේ මොකද දේශනා කරන්නේ? මෙතෙන් දෙපින්න තුනේ සම්පූර්ණයෙන්ම මේ පටිසම්පාදයේ පිළිබඳ අවබෝධයම යන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හැම මොහොතෙම හට ගැනීම සමුදය එකට එකතු වීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ කියන. හැම මොහොතෙම ඇසෙන් රූපයක් බලනකොට කනෙන් ශබ්දයක් අහනකොට මේ ස්කන්ධ පංචකය හට ගන්නවා. රූපයක් අපිට බලන්න පුළුවන්. එතකොට රූපයක් නැහැ කියන්නේ අපි. හැබැයි ඒ රූපය දිගට තියෙන්නේ නැහැ. හේතු නිසා හටගත්ත මේ ස්කන්ධ පංචකය හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ කියන. යම් කෙනෙක් කියන ලෝකේ තියෙයි කියලා ඒක අන්තියක්, ඒක එක්ස්ට්‍රීම් එකක්. ඒ වගේම ලෝකේ නැහැ කියනවනම් ඒකත් එක්ස්ට්‍රීම් එකක්. මේකට කියන්නේ සාස්ත්‍ව විච්ඡේද කියන දෘෂ්ටි දෙක. සාස්ත්‍ව කියන්නේ එටනලිසම් කියන එක. උච්ඡේද කියන්නේ ඇනිහිලිසම් කියන එක. මෙන්න මේ දෙකම ප්‍රතික්ෂේප වෙලා මධ්‍යම ප්‍රතිපදාව යන ධමයක් තමයි බුදුහාමුදුරු විස්තර කළේ. එතකොට ලෝකයක් තියෙනව නැත්ද නෑ. ඒ තියෙන්නේ අපේ හිත මුල්ලලා ඒ පිළිබඳව අවධානය හින වෙලා විතරයි ලෝකයක් තියෙන්නේ. දැන් අපි මේ කතා කරන්නේ පරමාර්ථය. ඔබට වාහනයක් තියෙනවා. තියෙන්නේ ඔබ වාහනය ගැන දකින වෙලාව, හිතන වෙලාව, කනින් අහන වෙලාව, යම්කිසි ආයතනයකින් ඔබ ස්පර්ශ කරන වෙලාව විතරයි ඒ වාහනය ඔබට තියෙන්නේ. ඔබට දරුවෙක් මොනගුණ මිරිමිරියක් ඉන්නවා නැත්තේ නෑ. හැබැයි ඒ ඉන්නේ හිතන මොහොත විතරයි. නමුත් සමුති සත්‍යනව ගත්තොතින් ඔබ නොහිතුවත් ඒ වලන් එහෙ ඉන්නවා. හරියට ඒක බලු පැටියෙක් හිතනවා නම් බලු පැටිය ඉස්සෙල්ලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ආවා. බලු පැටිය හෝ පෝස් පැටියා හිතාගෙන ඉන්නවා ගිහිල්ලා ආවත් එතරම් තියෙන්නේ. යා හිතනවා යා ඒකයි විදින් විදින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බුරල එහෙම එන්නේ. ඒක ඉන්න කෙනා එතන ඉන්නවා කියලා හිතලා නැවිලේ. එතකොට පින්නතුනේ අපිත් එහෙම තමයි. අපිත් ආයතන වලින් ස්පර්ශ නොකරත් අපි හිතන්නේ ගෙදර එතනම තියෙනවා. වාහනේ පාරේ නවත්තල එහෙම තියෙනවා. ඒක එහෙම තියෙනවා කියලා අපි හිතන්නේ. එහෙම හිතන හිතේම වරදක්ම නෙවෙයි, අසත්‍යක්ම නෙවෙයි. සම්මුති සත්‍ය තුල හරි, නමුත් පරමාර්ථ සත්‍ය දැනගොට ඒක නිවැරදි නෑ. සම්මුති සත්‍ය තුල කුසල කරන ලෝකෙත් අපි මෙහෙම තමයි හිතන්නේ. ඒ හිතේමට අනුව නැවත සුගතියකට යන්න පුළුවන්. හැබැයි සංසාර චක්‍රයෙන් නික්මෙන්න බැහැ. සංසාර චක්‍රයෙන් එසතල්ලකින් නිදහස් වෙන නම් ඊට වඩා ගැඹුරු ඥානයකට අපි එන්නට ඕන. අන්නේ ඥානය තමයි මොකද්ද? අහොත්වා සම්බුතං පොත්වා නබවිසුති කියන කාරණාව. පෙර නොතිබේ හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. කණ්ණාඩිය ළඟට අපි යනකොට රූපයක් නිර්මාණය වෙනවා. ඒ හේතු ටික නිසා ඒකේ මොහොතට ඇතිවන දෙයක්. අපි එතන ඉවත් වෙනත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන එක. අපේ සමස්ත ජීවිතේම අත්දැකීම මෙහෙමයි. අපට යම් කිසි දෙයක් තියෙන්නේ අපේ ඇස කන ආදී මේ ආයතන හයෙන් ස්පර්ශ කරන මොහොත විතරයි. එක ආයතනයකින් එක දෙයක් ස්පර්ශ කරන්න. ආයතන හය නැති වෙලෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇසෙන් රූපය බලන වෙලාවේ ඇස විතරයි. කනෙන් අහන වෙලාවේ කන විතරයි. දැන් ඔබට හිතන මේ හාමුදුරු දිහා බලාගෙන බණක් අහනවා, කුෂන් එකේ මේකත් එනවා කියලානේ එක විතරනේ. නමුත් එහෙම නැහැ. ඒකේ අර හිතේ වේගවත් බව නිසා අපට එක වගේ තියුණාට ඒව වෙන වෙනම යන්නේ. ගංගාවක් එක දිගට තියෙනකොට අපට හිතෙන්නේ නොකෙටි යන සංතතික දෙයක් තියගෙන අපට හිතෙන්නේ නේ. නමුත් නෑ, වෙන වෙනම වතුර බිඳු එකතු වෙලා තියෙනවා. අපේ ජීවිතයත් එහෙමයි. හැම මොහොතම මේ ආයතන එකිනෙකට වෙනස්, බිනිබිනි යන්නේ නේ. එතකොට එක ආයතනයකදී අනිත් ආයතනයෙන් කරන්නේ නැහැ. එතකොට ඒ ආයතනයෙන් කාර්යභාරය කළ නවත්තනවා, අනිත් ආයතනයෙන් ඉතුරු ටික කරනවා, ස්පී එකෙන්, සෙන්ස් එකෙන්. එතකොට මෙන්න මේ තත්ත්වයේ මත යම් කිසි කෙනෙක් මේක හරියට දැක්කොතින් ඔහු ලෝකයේ ඇත කියන්නේ නැහැ නැත කියන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම මිදිලා ඔහු සිල්වත් ජීවිතයක් ගත කරනවා. ඇයි ඒ සිල්වත් වෙන්නේ? ඔහු දෙස් සුගතිගාමි වෙන්නම නෙවෙයි ඔහු. ඔහුට එකෙන් සුගතියක් ලැබෙනවා. නමුත් ඔහු මේ සීලය දැන් පාවිච්චි කරන්න කුමක් සඳහාද? සමාධිය සඳහා, චිත්ත සමාධිය සඳහා, සිත එකඟ බව සඳහා උපකාරයක් වන්නේ. ඒ සිතේ උපකාරය, ඒ සිත එකඟ බව මොකටද? රූප බල බල ඉන්නද? ලක්ෂණ චිත්‍ර වගේ බල බල ඉන්නද? නැහැ. ඒකටත් නොසිත සමාධිමත් කරගන්නේ ඊළඟ මොහොතේ ප්‍රඥාවට විපස්සනා උපකාරයක් විදියට. මෙන්න මේ තුන මේ කෙනෙකුට සම්බන්ධ වෙලා යනවා. සීලය සමාධියට, සමාධිය ප්‍රඥාවට, ප්‍රඥා විමුක්තියට, විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය සඳහා කියන මෙන්න මේ බලාපොරොත්තු සඳහා ඕ දැන්නේ හරිදක. අනිත් කාරණය තමයි ඔහු අනාගතයේ යන ඉලක්කය නොවනින් දැකදැක මෙයන්නේ. නිකන් නෙවෙයි. මෙතන තමයි සුවිශේෂම කාරණය. අපි ඈත දුර බැහැර තැනකට යනවා නම් යන්න කලින් අපි තීරණය කරන මං අහවල් තැනට යන්නේ කියලා. වාහනෙට නගින්නේ මේක මතක් කරගෙන නේද? දැන් අවුද ඒක පන්සලට එනකොට පන්සලේ රූපේ නිර්මාණය ලොබ ඉස්සරහ තියෙන්නේ. එන හැම මොහොතෙම ඒක බල බල තමයි එන්නේ. පන්සල විතරක් නේ වාහනේ මං මෙතනද ගහන්නේ කියේ ඒක තීටි තේනනේ. මට ස්පේස් එකක් තියෙද දන්නේ නැහැ ඈත යන්න වෙලද කියේ. ඒ ටිකක් නිර්මාණය කරගෙන තමයි ඔබ දැන් මේ එන්නේ. පින්නති දන්නේ වගේම තමයි අපේ මේ ආධ්‍යාත්මික ගමනේදී අපි නිතරම සිහින මවමව අනාගතයේ ඉලංගේ ඉස්සරහින් තියාගෙන පේන මට්ටමින් මනසින් බලවල තමයි අපි මේ ඉදිරියට යන්නේ. මොකක්ද ඒ අවසාන ඉලක්කය? අවසාන ඉලක්කය තමයි දිට්ඨේ දිට්ඨ මට්ටම්, සුතේ සුත මට්ටම්, මුතේ මුත මට්ටම්, විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් කියන කාරණය. එදා බුදුහාමුදුර බාහ්‍ය දාරු පිළිවෙල දේශනා කරන මානසාසනේ යමං දැක්කනම් දැක්ක ගමම නිරුද්ධ වෙනවා. ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඇහුවනම් අහපු දෙය තමයි අවසන් කියලා. මෙන්න මේ කරුණ ටික තමයි අපේ අනාගත සිහින ලෝකෙ මෙතෙන්ට එන්නේ. ඒ මානසිකත්වයට අපි ආව කියන්නේ අපි දුක නිදහස් කර කියන එක. අනේ දුක නිදහස් වීමේ අනාගත ඉලක්කයට යන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. එතකොට අපි මඟ කොහෙවත් නවතින්නේ නැහැ. මග කොහෙවත් නවතින්නේ නැහැ වගේම මගදී පොඩි පොඩි ගැටලු හදාගෙන අපේ මිනිසුත් එක්ක ගහ බැන ගන්න යන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා ලොකු ඉලක්කයක් තියෙනවා. ලොකු ගමනක් තියෙනවා. අපි බස් එකේ යනකොට බස් එකේ ඉන්න ඇත්ත එක ගහ බැන ගන්න යන්නේ නැහැ. පොඩි අඩුපාඩුවක් වුණා තිවසගෙන ඉන්නව නේද? නැත්තම් මොකද ගමනාන්තයට යන්න වෙන්නේ? ගමන තියලා බස් එක පිටින් පොලිසියට තමයි යන්නේ නැද්ද? අපි ෆ්ලයිට් එකේ යනකොට උනත් එහෙමයි. මේ ගැටලු තියෙනවා අපි වෙන දරාගෙන ඉන්න ඔය පැය ගන්න කොහොම හරි බහින ගන්න. නැත්තම් ගමන යන වෙන්නේ නැහැ. පින්නත නීඩක් තදා ලොකු ගමනක මෙයා පෙරෙලෙන්නේ. මේ ආධ්‍යාත්මික ගමන. අන්නේ ආධ්‍යාත්මික ගමනේදී අපි වා කිවසීම පුරුදු කරනවා. කැපවීම කරනවා. අනිත් හැගේ දේවල් ඉවසා ගන්නවා. දැන් මේක අනිත් අය අපට වඩා අපේ දේවල් ඉවස ගන්නවා කියයි. නොකියුවට අපට. අපිට හිතෙන්නේ අනිත් අපි අනිත් හැගේ දේවල් ඉවසනවා කියලා නේ. බලන්නේ නැහැ මේක අනිත් පැත්තේ වෙලා තියෙනවා. අනිත්‍ය ඉවසන අපි ඉන්න. වෙනද මෙහෙම දේවලුත් වෙනවා. ඉතින් මෙන්න මේ කැපියම කරමින් මේ අනාගත සීනේ සඳහා අර Tamange සම්මාදිටිය මුලින් ඇති කරගෙන අන්නේ ඉලක්කයට ගිහිල්ලා දුක නිදහස් වීම සඳහා යන්නේ. හැබැයි මෙතන සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? අවසානයට ළඟා වුණාම විතරක් නෙවෙයි මේ තැනසීම තියෙන්නේ. ඒ ගමන් මාර්ගය තුළදීම තමන් ලෝභ දේශ මොහ අඩු කරපු තරමට මේ සහනය දැකදක තමයි මේ ගමන තමයි යන්නේ. විශේෂයෙන්ම පංච නීවරණ දුරු කරනකොට ධානා මට්ටමේදී ලොකු මානසික සුවයක් එනවා තමයි. බුදුහාර දේශනා කරන යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය මට්ටමට හරි කෙටියෙන් කියනවා නම් අඩුම ගාණි විනාඩි 10ක් හරි එක සමත අරමුණක බුදුමන භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනාවකින් අඩුම ගානේ විනාඩි 5ක් 10ක් හරි ඒ අරමුණේම සමන්ඩ හිත තියාගෙන ඉන්න පුළුවන් නම් මේ මොහොතේ ඔබේ හිතට දැනෙන සුවය කොයි වගේද? ධර්මයේ සඳහන් වෙනවා ඒ චිත්ත සමතයෙන් ලබන මානසික සුවය මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා කියලා කියන. කාම ලෝකය කියන්නේ කොහටද? සතර පායත්, මනුස්ස ලෝකියත්, දිව්‍ය ලෝකයත්. දිව්‍ය ලෝකයටයි කාම ලෝකයට. අන්න ඒ සියලුම ලෝකවල කෙනෙක් විඳින සුවයට වඩා වැඩි කියන. අපි සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ නම් ලොකු පාටිලකට ගිහිල්ලා රෑට ලයිට් පත්තු වෙනකොට සින්දු තහ හොඳක් කෑමක් කන ගම වීලුවකුත් කරගෙන ඉන්න වෙලාවනේ සතුට කියලා සමාඩ හිතන් ඉන්නේ. නැත්තම් තමන්ගේ දරුවෝ ටික ඔක්කොම ගෙදර ඇවිල්ලා අවුරුදු දවසේ හොඳ අලුත් දැඳුම් ඇඳලා සුවඳට කෑමුණු කෑවණුත්තු වෙලා කෑමක් කන ගම සින්දුවකුත් තහමින් ඉන්න වෙලාවක් නෙමෙයි. දරුවෝ ටිකත් ඔක්කොම තියාගෙන ළඟ මොනබුරු මිනි බිරියොත් එක්ක පිනතුනේ ඒවස්සුවේ තමයි. නමුත් ඒ සියල්ලටම වඩා සිත එකඟ කිරීමේ ලබන සුවය බොහොම ඉහළයි. ඉතින් මෙන්න මේ විදිහට පින්න තුනේ මේ චිත්ත සමතය ලැබුවත් ඒකක් නෙවෙයි ඔහුගේ අවසාන ඉලක්කය. ඒ නීවරණ දුරු කිරීමෙන් ඉහළ සුවයක් ලැබෙනවා. නමුත් ඊටත් වඩා ඉහළයි සක්කාය දිට්ඨිය ආදී මූලික නීවරණ ටික දුරු කළ ලබන සුවය සංයෝජන. ඊට පස්සේ ద్వේෂය සහ පටිගය සහ කාමරාගය දෙක අඩු කිරීමෙන් ලබන සුවය. ඊට පස්සේ අනිත් සංයෝජන කාමරා රූපරාග අරූපරාග ආදී මාන උද්දච්චාදී අනිත් අකුසල දහම් දුරු කළ ලබන සුවය. ඒතර මෙන්න මේ හැම ගමන් මඟකදීම අර අවසාන ඉලක්කයට යනකම්ම ඒ මට්ටම් වලදී මානසික සුවයකට අපට පත් වෙන්න පුළුවන්. කෙලෙස් දුරු කිරීමෙන් ලබන සුවය. ඒක අන්තිමයක් තමයි ලං කරගෙන ගොඩ ගහගෙන ලබන සුවයක් නෙවෙයි. තමන්ගේ හිතෙන් කෙලෙස් වලින් හිත පිරිසුදු වීම තුලින් ලබන ආධ්‍යාත්මික මානසික සුවය. ତେଣୁ මෙන්න මේ ගමන් මගේ යන කම පින්නතුනේ අපිට මූලික වශයෙන් අවශ්‍යයි මේ පටිසම්පාදයේ පිළිබඳව ඥානය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ කායනෝයම් වික්ඛවේ මංගෝ සත්තානා විසුද්ධියා සෝක පරිද්දවාන සමතික්කමාය දුක දෝමනස්සන අත්ංගමාය ඥායස්සදිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය යදිදාන චත්තාරෝ සතිපට්ඨානං කියලා. මේක තමයි එකම මාර්ගය. මොහොකටද? සත්‍යංගයේ පිරිසුදු බව සඳහා. කායික පිරිසුදු බව නෙවෙයි මානසික කෙලෙස් වලින් පිරිසුදු වීම සඳහා. ශෝක පරිද්දවාන සමතික්කමාය ශෝක වැළපීම වලින් දුර වෙන්නට. දුක්ඛ දෝමනස්සන අත්ංගමාය කායික මානසික දුක් වලින් නිදහස් වෙන්නට. ඥායස්සදිගමාය ඥානය නුවණ ලබන්නට දැනුම ලබන්නට. නිබ්බානස්ස සතික්‍රියාය නිවන සාක්ෂාත් කරගන්නට. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේක තමයි එකම මාර්ගය කියලා. මොකද යදිනාන චත්තාරෝ සතිපට්ඨානං කියන්නේ මේ එකම සතර සතිපට්ඨානය තමයි මේ ගමන් මාර්ගයේ තමන්ට වඩන්න තියෙන ප්‍රතිපදාව. පින්නතින බුදුදහම තුළ සමස්ත බුදුදහම කියලා කියන්නේ විශේෂයෙන් ලෝකෝත්තර දර්ශනයේදී සමස්ත බුදුදහම කියන්නේ කොටස් දෙකකට බෙදලා කරන්න පුළුවන්. ඒ තමයි සති සම්පජඤ්ඤය කියන කාරණය. සතිය කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක, සම්පජඤ්ඤය කියන්නේ විසඳුම් කියන එක. බුදුදහමෙන් සියලුම ආධ්‍යාත්මික ගුණ දහම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර වේදපාද, ඉන්ද්‍රිය ධර්ම පංචේන්ද්‍රිය, පංච බල, සත්බොඥඤ්ඤය, අරහත්ඥ මාර්ගය. මේ ආදී සියලුම කාරණා මේ සති සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක තුළ ගොනු කරන්න පුළුවන්. එකාන්තයෙන් මයින්ඩ්ෆුල්නස් එක දින වෙනට ඕන. අනිසයෙන් විශ්ලම් එක දිනනට මෙන්න මේක තමයි බුදුදහමෙන් මුලින්ම එනවර කරායන් තමයි සිදු කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා වරක් සත්‍යයන්ට තියෙන ලොකුම රැකවරණයේ සේම භූමිය තමයි මේ සතර සතිපට්ඨාන කරන ජීවත් වීම කියන්නේ. ඉන්නද මේක හරියට තේරුම් ගත්තද? අපි ටිකෙන් ටික හරි පුහුණු කරන්න පටන් ගත්තද? මේක තමයි ජීවිතේ ලොකු රැකවරණයක් වෙනවා. අපේ ජීවිතේේම දුක් කරදර වලින් නිදහස් වෙන්න මේක තමයි කොම මාර්ගය. අපිට හිතනවා අපි ගෙදර මොගෙන් දිහෙ ගෙදර ගෙවල ඉවර වුණොත් නිදහස් වෙන්න පුළුවන් කියලා. වාහනේ ගාස්තුව දිවල ඉවර කරුවොත්, ගෙවීම් ටික ඔක්කොම ඉවර කරුවොත්, දරුව විශ්වවිද්‍යාලයම ගන්න ඉවරුනොත්, ලෝක නිදහසන පුළුවන් දෙයක් හිතන්නේ නෑ. නම් පිටුනේ හැමම නෑ. ඒ ඔක්කොම නිදහසේ යගේ බලන් දැන් අසංසන්දකේ. ඒ අසංසන්දනය වෙන්නේ. එහෙනම් අපිට මොකද කරන් තියෙන්නේ? මේ අදිරි විතරක් ගන්න ගමන්ම මානසික දුක නිදහසනට කඩේ කරන්න ඕනේ. අනේ සදා බුදුහාම දේශනා කරන මේ සතිපට්ඨාන තුළ වාසය කිරීම තමයි කෙනෙකුට තියෙන ලෝකෝම රැකවරණය, ලෝකෝම ආරක්ෂාව කියන්නේ. වරක් බුදුහාම දේශනා කරනවා සරියුත් මොගලන්ත ශ්‍රාවකයන් වහන්සේලා පිරිනම් කියලා පැත්තේ. බුදුහාම සදාන් කරන මහණෙනි දැන් මේ ශාස්ත්‍රයේ තිය මහා දැනන් තහස්තිරාගෙන් දෙන්නා පිරිනම් කරනවා. සරියුත් මොගලන් දෙන දැන් පිරිනම් පව ශාස්ත්‍රයෙන් දැන් මේ තියෙන්නේ. අන්න එවැනි ශාසනයකට තියෙන රැකවරණය සාමයට තියෙන රැකවරණය තමයි සතර සතිපට්ඨාන තුළ වාසය කිරීම කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පානට තව තුන් මාසෙකින් පිරිනම් පානවා කියලා ආයු සංස්කාරය අත්හැරපු වෙලාවේදී ආනන්ද හැඳුරුවා දුක් වුණා. දැන් මට රැකවරණයක් නෑ, මට ආරක්ෂාවක් නෑ, මට තනියට කෙනෙක් නෑ කියලා. බුදුහාමුදුර සදාන්ට ආනන්ද හැඳුරුවා ආනන්ද ඔබට රැකවරණයක් තියෙනවා. ඔබ තමන්ටම තමන් පහරක් කරගෙන ඉන්න. ඔබටම ඔබ දිවෙණක් කරගන්න. පිරිසන්නක් කරගන්න. කොහොමද තමන් තමන්ටම දිවෙණක් පහරක් පිරිසන්නක් කරගන්නේ? ඒ තමයි සතර සතිපට්ඨාන තුළ වාසය කරන්නේ. වෙන රැකවරණයක් නැහැ කියන්නේ. සින්නතනී තාම ඉගෙනෙන. බුදුදහම තුළ සතර සතිපට්ඨානය ගැන වර්ණනා කරලා තියෙනවා. බුදුහාමුදුර සඳහන් කරනවා යම් කෙනෙක් සතර සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් ඒ තැනැත්තා තමන්ගේ පියාගේ භූමියේ තමන්ගේ පියාගේ ඉඩමේ වාසය කරනවා කියන එක. නැත්නම් තමන්ගේ අම්මා තාත්තගේ එකට වාසය කරනවා කියන එක. අපි ගොඩාක් කාලේ අම්මා තාත්තට කියනකොට අපි හරි ආසයිනේ. ගොඩාක් කාලේ ඉස්සෙල්ලා ඉස්කෝලේ බාර දෙන්න කලින් අපිට ලොකු රැකවරණයක් අම්මා තාත්තගේ සේවනයෙන් එක. අපිට කිසිම බයක් නැහැ. ආගමක් අතුරක් වෙන්නේ කියලා අපි දන්නවා. අන්නේ වගේ තමයි බුදුහාම සඳහන් කරනවා. යම් කෙනෙක් සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් ඒ තැනැත්තා තමන්ගේ පිය උරුමෙහි, පියාගේ කුඹුරෙහි, ඉඩමෙහි වාසය කරන කෙනෙක් කියලා. එතකොට තමන්ට අනතුරක් වෙන්නේ නැහැ. මොහොගෙන් අනතුරක් වෙන්නේ නැහැ කියලා කිව්වේ. ඔබ වයසට යන්නේ නැහැ කියලාද මේ කියන්නේ? ඔබ ලෙඩ වෙන්නේ නැහැ කියලාද මේ කියන්නේ? ඔබ මැරෙන්නේ නැහැ කියලාද මේ කියන්නේ? එහෙම වෙනවා කියන තුනේ. ඒවම වෙන්නේ නැහැ. මොහොකින්ද මේ අනතුරක් වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඔබේ ඇසට පේන රූපයකින් ඔබට දුකක් වෙන්නේ නැහැ. කනට ඇහෙන ශබ්දයකින් වෙනත් කෙනෙකුට ඔබට දුකක් දෙන්න බැහැ. නාසයට එන ගඳ සුවඳකින්, දිවට ගන්න රසයකින්, කයට ලැබෙන පහසකින්, මනසට එන අරමුණු වලින් මෙන්න මේ ආයතන හය ඔස්සේ එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මේ බාහිර අරමුණු වලින් පිටස්තර කෙනෙකුට ඔබට දුකක් දෙන්න බැහැ. අන්න ඒකයි සතර සතිපට්ඨානෙන් අපට ලැබෙන රැකවරණය, ආරක්ෂාව, පිරිසක්. බුදුහාමර සඳහන් කරන යන්ති වෙලාවක කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානෙන් නිදහස් වෙලා නම් ඉන්නේ, සතර සතිපට්ඨානෙන් ඉවත් වෙලා නම් ඉන්නේ. ඒ වෙලාවේ මොකද වෙන්නේ? ඔව්, ඒ වෙලාවේ ඉන්නේ කාගේ භූමියේද? කාගේ ඉඩමේද ඉන්නේ? මායාවේ ඉඩමේ ඉන්නේ. ඒ වෙලාවේ ඔබට රූපයක් වෙන ලෝභයේ හිතට දුකක් දෙන්න පුළුවන්. ශබ්දයෙන් ඔබේ හිතේ දෙන සතුට නැති කරන්න පුළුවන්. ඝන සුවඳකින්, රසයෙන්, පහසකින්, අරමුණකින් ඔබේ හිතේ තියෙන සතුට නැති කරන්න පුළුවන්. එහෙනම් වෙනුත්නේ අපි වැඩපුර ඉඳලා තියෙන කාගේ භූමියද? ඔව්, මාරේ භූමිය නෙමෙයි බලන්නේ යන්නේ ඉඳලා තියෙන්නේ. අපි බුදුහාමුදුරන් ඉඳන් ඉඳලාම දැන් බලන්නේ යන්නේ. ඔව්, දැන් තමයි ඔන්න ටික ටික අපි ඉගෙන ගමු බුදුහාමුදුරන් භූමිය කොහොමද ඉන්නේ කියලා. වෙනුත්නේ ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් තමන්ගේ කය ගැන, තමන්ගේ සිත ගැන නිතර අවධානයෙන් ඉඳීම, සිහියෙන් ඉඳීම. දැන් අපි කොහොමද මෙතන කවුරුහරි බෝලයක් දැම්මද? නැත්නම් මෙතන ෆෝන් එකක් ඉන්ස් යනවා. ඒ වෙලාවෙදී අපි බොහෝ විට බලන්නේ මේ ෆෝන් එක කාගෙද අයිතිකාරයෙක් කවුද මේ ඔක්කොම ටික ඉක්මනට බලනවා අපි. බලන්නේ ඇතුලේ ලොකු ගිනි ගොඩක් දැන් පත් වෙනවා වගේ නේ. මේ බාන බන්දි තින මේක කරන්න හොඳද එන්නේ කියලා අපි තින් ඔය තරක විතරක කරන. පින්නතුනි බලන්න ඒ වෙලාවේ ඇත්තටම ඒකේ ෆෝන් එකේ රින්ස් යනකොට ඔබේ ඉදර මොකද මේ කියලා බලන්න. ඔබ සතර සතිපට්ඨාන තුල ඉන්නවා නම් ඔබ බලන්නේ ඔබේ ඇතුළට මොකද වෙන්නේ කියලා. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගියත් කණ්ණාඩි ළඟට යනකොට ඔබට හිතෙන්නේ ඔබම ඉස්සරහා ඉන්නේ කියලා නේ. ඇත්තටම ඒකේ ඉන්නේ ඔබ නෙවෙයි. එහෙනම් මේ පැත්තේ ඔබ ඉන්නේ. ඇත්තටම පින්තේ දෙකේම නේ ඔබ ඉඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ යථාර්ථය තමයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ සතර සතිපට්ඨාන තුළ වාසය කරලා. දැන් බලන්න ඔබ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවෙම ඔබේ පින්තූරෙකුත් කලින් ගහපු පින්තූරෙකුත් ඔබේ ළඟ තියෙනවා. ඒ වගේම ඔබේ කලින් සිද්ධියක් වීඩියෝ කරලා ඒ වීඩියෝ එකත් වීඩියෝ එක පේනවා. ස්ක්‍රීන් එකේ පේනවා. ඒ වගේම ඔබ කියපු සින්දුවක් හරි කතාවක් හරි රෙකෝඩ් කරලා ඒකත් කැසට් පටියක ප්‍රචාරය වෙනවා. දැන් කණ්ණාඩියත් ඔබේ පින්තූරේ තියෙනවා. ඊළඟට අර ෆොටෝ එකෙත් තියෙනවා. ඔය වීඩියෝ එකෙත් පේනවා. අර කැසට් පටියෙත් යනවා. ඔබ මේ පැත්තෙනුත් ඉන්නවා. ඇත්තටම පින්නතුනි කවුද මේ ඔබ කියන්නේ? ඇත්තටම කවුද ඔබ කියලා කියන්නේ? ඒ වෙලාවේ ඔබ කියන්නේ කවුරුන්ද? ඔබනේ ඉතින් මේ පැත්තෙන්නේ කෙනා නේද? එහෙමයි හිතෙන්නේ. හැබැයි බැරි වෙනත් ඔබ එහෙම ඉන්න වෙලාවේ ඔබ මේ ගියොත් එතන මේ කණ්ණාඩි ඉස්සරහම ගිහින් ඒ වෙලාවේ ඔබ කොහේ හරි ඉපදෙනවා. දැන් ඔබ තාමත් කණ්ණාඩි ඉස්සරහ ඉන්නේ. එහෙනම් ඇත්තම කවුද මිනිගල දෙන්නේ? ඇත්තම පුද්ගලයා කවුරුන්ද? දැන් මෙතන රූපේ පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. දැන් ඔබ කන තියෙන කොටත් හිටිය ඔබම තමයි දැන් මේ කණ්ණාඩි ඉස්සරහ තාම ඉන්නේ. වෙනසකට දැන් පොඩක් කොල් ගහලා ඕන්නේ නැහැ. දැන් මැරෙලා. පින්නත් එහෙනම් කවුද මේ තමන් කියලා තියෙන්නේ? ඇත්තටම පින්නතුනි මේ තමන් හෝ තමන්ගේ ඥාතියෝ කියලා තියෙන්නේ භෞතික දෙයක් නෙවෙයි. ඒ භෞතික දේ උපයෝගී කරගෙන මේ කාලයක් තිස්සේ අපිම ගොඩනගාගත්තු මේ චිත්ත කයිකිතික කින්දර තමයි මේ පුද්ගලයා කියලා අපි නිර්මාණය කරගන්නේ. ඔබ කියනත් ඔබ හිතාගෙන ඉන්නේ ඔබේ කණ්ණාඩියෙන් දැකලා පින්තූර වලින් දැකලා අනිත්‍ය ඔබ ගැන ගුණ කියලා ඔබේ සාහිතික වලින් කියන සුසුමන් වලින් තමන් අහවල් උපාධිය තියෙන කෙනෙක් කියලා කියලා ඒ ඔක්කොම ටිකෙන් ඇති කරගත්තු චිත්ත චෛතසිකට තමයි මේ ඔබ කියලා දැන් මේ හිතන්නේ. ඒකත් වෙන තුනේ චිත්ත චෛතසික ටිකක් එක දිගටම අඛණ්ඩව නොවෙනස් යන දෙයක් නෙවෙයි. ඒකත් ඒ මොහොතට හැම මොහොතෙම හේතුඵල ධර්ම මත වෙනස් වෙන යන දෙයක්. අනිත්‍ය අනාත්ම ස්වභාවයට ලක් වෙන යන ස්වභාවයක් තමයි මේ ඔබ මගේ කියලා හඳුනාගෙන තියෙන්නේ. තමනුත් එහෙමයි අනිත් කෙනා ගැන තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න තමයි පින්තුනේ අපි මේ සතර සතිපට්ඨානය ඉගෙනගෙන ඒ සතර සතිපට්ඨානය පුහුණු කරන්නේ. අන්න ඒක තේරුම් ගත්ත දවසට අපිට තමන්ගේ කියන ආරක්ෂා කරගන්න දෙයක් නැහැ. මගේ කියන ආරක්ෂා කරගන්න දෙයක් නැති වෙච්ච ලෝකෙට බාහිර ලෝකයක් අපි ඉතුරු කරගන්න ආරක්ෂා කරගන්න දෙයක් ඉතුරු වෙන්නේ. කොහොමද ඉතුරු වෙන්නේ? එකම දේ තමයි තමන්ගේ හිත අවිද්‍යාවෙන් නැත්තම් මෝහයෙන් ආරක්ෂා කරගැනීම විතරයි හරි ඉතුරු වෙන්නේ. ඇයි ඒ? යම් කිසි වෙලාවක අවිද්‍යාව සාහනක ඇස දාලා බැලුවොත් තමන් අර මායාවේ භූමියේ ඉන්නේ. තමන්ට දුක් විඳින්න වෙනවා. අනිත්‍යයෙන් ගුටි කන්න වෙනවා. තමන් සතර සතිපට්ඨාන තුළ වාසය කළ දුක නිදහස් වුණොතින් තමන්ට කාගෙන්වත් ගුටි කන්න වෙන්නේ නැහැ. දැන් අර එක පාරක් සැරේ සාඳුරන්ට බොහොම සැර පහරක් ගන්න යක්ෂයෙක් නේ. තම බ්‍රාහ්මණයෙකුට ඒ වගේ සිද්ධියක් වුණා. එයා ඊට පස්සේ පස්සෙන් දුවන් ආවා මේ සමාව ගන්න කියලා. ඇයි ඒ සමාව ගන්න කියලා අහනවා. මං ගැහුවනේ දැන් ඔබට. ගැහුවද? මට දැනුනේවත් නැහැ. ඔබ ගැහුවා කියලා හිතනවා නම් එහෙනම් සමාව දෙන්නම් කියලා කියන්නේ. පින්නතුනි ඒ මට්ටමට අපි හිත දිනන දැන් කායිකව පහරන් ගන්න විතරක් නෙවෙයි දැන් බැන්නත් බලන්න කවුරු හරි අපිට බැන්නොත් අපි අකමැති දෙයක් තවෝදී කොච්චරනම් අපට හිතට දුකක්ද නේ කොච්චර වාර ගානක් අපි ඒ ගැන හිතේ දුකටපත් වෙනවද ඒ හිතන මොහොතක් පාසා මේ කෙනා නැවත තමන් වාරයක් තමන්ට බනිනා වගේම තමන් දුක් වෙනව නේද ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ පින්නතුනි එහෙම වෙන්නේ අපි මේකේ මේ ඇති වෙන හේතුඵල ධර්ම දන්නේ නැති නිසා අපේම දින අවිද්‍යාවෙන් තමයි මේ දුක් විඳින්නේ පිටත් කර කියනකොට පින්නතුනි අපට ඇත්තම දුකක් දෙන්න බෑ දුක් විඳින්නේ අපේ මනසෙන් අපේ තියෙන නොදැනීම නිසා අන්නේ නොදැනීම දුරු කරන්න තමයි යමක් දැක්කොත් දකින මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා ඒක ඇත නැත කියන අන්ත දෙකෙන් මිදෙච්චා මිදුණු හේතුඵල ධර්ම නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින එක තමයි දුකෙන් නිදහස් වීම ඒක තමයි අපි අනාගත සිහිනේ ඒක තමයි සම්මා දිට්ඨිය උපරිමය අන්න ඒ සම්මා දිට්ඨිය උපරිමයට ගිහිල්ලා දුකෙන් නිදහස් වෙන මේ මාවතට යන ගමනේදී අපට පොළොවේ පය ගහලින් තියෙන භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතර සතිපට්ඨානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක තමයි අපට තියෙන උතුම්ම රැකවරණය. මේක තමයි අපට තියෙන ඉහළම දිවයින ආලෝකය පිළිසරණ රැකවරණය කියලා බුදුහාමුදුරුව අපට දේශනා කළා. එන ඥානයේ සතර සතිපට්ඨානය අපි මොනින්දල සාකච්ඡා කළා ඒකද අපි කොහොම කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද මේ සතර කියලා කියන්නේ කය වේදනා සිත සිතිවිලි කියන මේ හතර පිළිබඳව තියෙන අවබෝධය යම් තැනකින් නම් first of all we discuss the heavenly path practicing generosity virtue and meditation With the understanding of the karmic law, if we can practice generosity, virtue, and loving kindness, that helps us to have a blissful life hereafter. That is the heavenly plan that Buddha explained. Now we are going to explain the deliverance path to Mokkha Magga. With the understanding of the dependent origination, with the understanding of the impermanence, If we can practice, see the samadhi panya, virtue, conservation, and wisdom, that is the path to achieve the enlightenment, liberation. Here especially, Buddha preaches us the importance of practicing fourfold mindfulness, the contemplation of corporeity, for body, the contemplation of mind or consciousness, the contemplation of feelings and the contemplation of mental formation. The more we practice these four kind of mindfulness, the more we are living in the field of the Buddha. The more we live in the field of the Buddha, the more we overcome suffering. When we are mindful at the moment, we do everything mindfully. When we experience something through our senses, we know very well what happens to my senses and what is the nature of objects of outside. If we have this understanding, we know very well everything is impermanent. My sphere senses are impermanent. It means these senses arise at the moment. They are not permanent. The external objects are also like that. They arise at the moment with the condition. They immediately cease. If we can understand this reality, first of all we should understand this reality through good association, Kalyana Mitra. Then we should practice this reality by using mindfulness, four-fold mindfulness. That is the Buddha standardized. Now little by little, we are going to discuss four kind of mindfulnesses in Buddhism. Pinnatune, mulinma budhahara desana karanava, khaye khayana pasi virati. දැන් අපි අර අවසාන ඉලක්කයට දෙකේ දෙකමත් සංකේන අවබෝධයට යන ගමන දැන් යන්නේ. අපි මුලින්ම ගමනාන්තයම අසා දැනගත්තා. අපි කොහටද යන්නේ? ලොස් ඇන්ජලස් වලටද යන්නේ? සැන් ෆ්‍රැන්සිස්කෝ වලටද යන්නේ? ලාස් වේගස් වලටද යන්නේ කියලා දැනගෙන ඒකේ හරියටම ඇඩ්‍රස් එකක් ගහගත්තා. සිටියේ විතරක් නෙවෙයි, හවුස් නම්බර් එක ගිහින් අපි දාගත්තා. GPS එකේ දාගත්තා. ඊට පස්සේ අපි දැන් drive කරන්න පටන් ගත්තා. දැන් මොන වාහනයක් නැගෙන්නේ? වාහනේ නැගගම පටන්ම අපි යන්නේ අර අනාගත ඉලක්කය destination එක මනසේ තියාගෙන ඒක ප්‍රේක්ෂකක් විදිහට තියාගෙන හදාගෙන යන්නේ. හැබැයි ප්‍රේක්ෂක කොච්චර වෙලෙ තිබුණත් අපි drive නොකරකින් අපට destination එකට reach වෙන්න බැහැ. අනේ සනායන මාර්ගයේ මාවත තමයි ඒකායන මාර්ගයේ තමයි මේ සතර සතිපට්ඨාන දෙන්නේ. බුදුහාර දේශනා කරන සතර සතිපට්ඨානේ වඩනකොට සත්‍යබෝධයන් සම්පූර්ණ වෙනවා. සත්‍යබෝධයන් සම්පූර්ණ වෙනකොට අරහත්ය මාර්ගය සම්පූර්ණ වෙනවා. අරහත්ය මාර්ගය සම්පූර්ණ වෙනකොට ඉන්ද්‍රයන් මුක්ති සාක්ෂාත් කරනවා. එසමයේ අනුකූල ප්‍රතිපදාවක් තියෙනවා. සතර සතිපට්ඨානේ තමයි මේ අපේ පිළිපදින සියලුම ගුණ දහම් වල ෂේම භූමියයි. බිම වෙන්නේ තීන් දෙකේ. ඒ තීන් දෙකේ තමයි අනිත් ඔක්කොම ගුණ දහම් වගාරන්නේ. හරියට අපි තේරුම් අරගෙන හොඳට සීලෙන් පිරිසිදු වෙනවා. අපේ දැක්ම විෂන් එක හොඳට ක්ලියර් කරගත්තට පස්සේ අපි ටිකෙන් ටික මේ ගමන මගේ තමයි දෙන්නේ. ඒ පරිමේදී තමයි අපි මේකෙදි සිද්ධ වන්නේ තමන්ගේ කය සහ තමන්ගේ හිතට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න. මොනින්ම අපි තේරුම් ගන්නවා අපි කය කියන්නේ මොකද්ද කියන්නේ, මේ ශරීරය කියන්නේ මොකද්ද කියන්නේ. අන්නේ කය තේරුම් ගන්න යන ගමනේදී තමයි කයන පස්සනාව කියන එක අපට දේශනා කරන්න බුදුහාමුදුරුවෝ. කයන පස්සනාව වඩනකොට එක අතින් අපි කබලින් ආරාම හරියට තේරුම් ගන්න වෙනවා. අනෙක් පැත්තෙන් අසුබේහි සුබ සංඥාව දුරු කළාගෙන මේ අසුබ දෙයක් මා සුබයි කියලා මේ හිතන්නේ, මගේ නොවන දෙයක් මගේ කියලා මේ හිතාගෙන. පින්නතුනේ මේකේ ආරම්භක පියවර තමයි ආනාපාන සතිය කියන්නේ. මෙතෙන් පින්නතුනේ තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා, සති නිමිත්ත කියන එක. සති නිමිත්ත බුදුදහම තුල අවධාරණය කළේ තියෙනවා. මොකද සති නිමිත්ත කියලා කියන්නේ නාසිකාග්ගේ වාර උපනිමිත්වා සතෙන් පරිමුඛම උපත් වෙත්තා කියලා කියනවා. සිහිය අනුමුඛ කොටින් අනුමුඛ කියන්නේ මේ මොහොන ඉදිරි පිටට සිහිය අරගෙන ඉන්න තොර ප්‍රයෝගය. ඒක නාසයේ කෙළවෙන්න පුළුවන්, නැත්නම් උඩු කර ආශ්‍රිත වෙන්න පුළුවන්. හැබැයි තැනක නෙවෙයි, මේ ආශ්‍රිතව තමයි හිතෙන් හිතාගෙන ඉන්න තොර. නමුත් අපි ඒක පහසු වෙන මොළේ හුස්ම ස්පර්ශන ස්ථානේ කියලා තමයි මොළේ හිතාගන්නේ. නමුත් ඇත්තටම තැනක් නෙවෙයි මේක. මේ ආශ්‍රිතව තියෙනවා කියලා තමයි හිතාගෙන ඉන්න තොර. අන්න ඒ අවධානයත් ඒක තමයි. එතන තමයි ඇත්තෙම සිත දැසගන්නේ. එහෙම ඉන්න ගමන් තමයි අනෙක් මෙඩිටේෂන් ටෙක්නික්ස් අපි ඇප්ලයි කරන්නේ. මෙතන තමයි හිත සතිය ගැටගහලා තියෙන ස්ථානය. මොකද නැහැම නැතුව අපි වඩන යෝජන මොකද වෙන්නේ? අපේ හිත කොහේ යනවද කියලා අපිට හිතා ගන්නවත් බැහැ. සියලු සත්‍ය සුවපත්ත්වා මනුස්ස ලෝකේ නැහැ, දිවි ලෝකේ නැහැ, බ්‍රහ්ම ලෝකේ නැහැ, ගිහිල ගිහින් අන්තිමට සුවපත්ත්වා කියලා කියනවා. මම කොහේ යන්නේ කියලා අපිට හිතා ගන්නවා. අන්නේගේ අනේකට රැකවරණයක් පිළිසරණ ප්‍රීතක් වගේ තමර සතුම් හැදෙනයි සම්පාණක සූත්‍රයේ තියෙන්නේ. සතුන් හය දෙනෙක් හරිගෙන ඒ සතුන් හය දෙනාගේ වලිග ටිකකට ගැටගහනවා. මොනද සතු දෙක? ඔව්, බල්ලෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා, ඉඹුලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, ඊළඟ කිඹුලෙක් ඉන්නවනේ. වඳුරෙක් ඉන්නවෝ. සත්තු හය දෙනයි. මේ සත්තු හය දෙන අරගෙන සත්තු හය දෙනාගේ වලිගෙඩි දෙකට ගැට ගහනවා. ගැට ගහන අතරේ. තොප ගැට ගහන අතරේ මොකද වෙන්නේ? ඒ සත්තු හය දෙනාගෙන් කිඹුල නම් ශක්තිමත් කිඹුල කරනාට පස් දෙනාකට වෙන වතුර දෙනවා. ඒ හය දෙනාගෙන් බල්ලා නම් ශක්තිමත් බල්ලන් පස් දෙනා නැදගෙන තමන් ඉන්න ගෙදරට යනවා. ගෙදරේ සතුරේ තවත් යාළුවෙක් එතන ඇවිල්ලා ඉන්නේ. ඇතැම් විට ඒ සතුරුගේ මధుරාන ශක්තිමත් මధుරාන සතුරු හය පස් දෙනා මරගෙන ගහලා තනගෙන. ඒ සතුරුගේ කුරුල්ලාන මුකුස්සෙක් වගේ තාම ප්‍රබල රාජාලියක් වගේ සතෙක් නම් ඒ සතානේ සතුරුත් අරගෙන පියාම ඉනවා පියාමලා පහඩන් ගලක් උඩට තරන් ගිහින් සතුටේ කන්නතුරු. මෙන්න මේ වගේ තමයි පින්නතුනේ අපේ ආයතන 6. ඇසකන ආදී ආයතන 6 ඉන්ද්‍රිය 6 ලක්ෂණයක් නේද? නිතරම ඇසෙන් රූපයන් දකින්න රූපේ පැත්තට ඇදගෙන යනවා. කන සම්බයක් ආහාරට ඇදගෙන යනවා. මේ අරමුණ 6 තමයි යන්නේ. අන්නේ ඒ අරමුණ කරා දුවන මේ ආයතන 6 එක තැනක බඳින්න බුදුහාමුදුරු දේශනා කරේ ඒක ශක්තිමත් ඉන්නක බඳින්නට ඕන. අන්නේ බඳිනා වගේ තමයි මේ සති නිමෙත්තෙන් බඳිනවා කියලා කියන්නේ. එතකොට අපි ඇසට පේන රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බැලුවත් අපි ඇත්තටම අපේ නියම විදියට හිත පිටවා ගන්න වෙන්නේ නැහැ. ඒක බලන ගමන් අපි මේ සති නිමෙත්ත තුළ ඉඳගෙන ඕන එක බලන්න. කනේමාන සද්ද අපි අනිත්‍යයෙන් කියලා බඳින විතරක් නෙමෙයි ඒක මේ සති නිමෙත්ත තුළ ඉඳගෙන තමයි ඒක බලන්නේ. එතකොට තමයි ඒක සිහිනවන නිසලස වැඩේ. එනිසා දැන් මෙතෙන්දී අපි කන ප්‍රසන වඩනකොට විතරම අපි කන ප්‍රසන වඩන වෙලාව විතරක් නෙමෙයි අනිත් මොන වෙලේ කරත් තමන් සිහිය මේරු කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේ සති නිමෙත්ත පුහුණු කරන්න ඕනේ. මේ සති නිමෙත්ත පුහුණු කරන වෙලාවෙදී නිතරම තමන්ගේ සිහිය මියාසුරට තියාගන්න ඕනේ. තමන් වාහනේ පදවල් දිවෙන්න පුළුවන්, ව්‍යායාම සඳහා යන වෙලාව වෙන්න පුළුවන්, ගෙදර කෑම වෙන වෙලාව වෙන්න පුළුවන්. ඒ මොනවත් නැති වෙලාවේ වුණත් සිහියේ මෙතන තියාගෙන ඉඳ කරනකොට ඒ තමන් කරන හැම දෙයක්ම සතිපට්ඨානයේ අනුකලාවයි. එහෙම නැත්නම් නියමලේ සතිය සිහින උනරයි වැඩලා වෙන්නේ. ඒතර මෙතන සිහිය තියාගෙන ඉන්න වෙලාවදී අපිට මෛත්‍රී භාවනා වැඩනක් පුළුවන්. බුදුගුණ භාවනා වැඩනක් පුළුවන්. ආනාපාන සති වැඩනක් පුළුවන්. අනිත්‍ය සංඥා වැඩනක් පුළුවන්. හැබැයි මෙතන ගැන අවධානය යොමු කරන්න තියෙනවා. ඒතර කෙනෙකුට ඉන්න පුළුවන් එක විට දෙකක් සිහිය කරනවාද කියලා. ඇත්තම දෙකක් සිහිය කිරීම නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන ඍජුව මෙතන පදනම ඉන්නගෙන මේ අපේ ශක්තිමත් ඉන්නේ ගැට ගහගෙන තමයි මේක කරන්න ඕන. එතකොට තමයි නියම ලෙස සිහිසාර මොන වරදද වෙන්නේ. එහෙම ඉන්න හැම වෙලාවෙම අපේ හිතට නැවරණයක් තියෙනවා. ඒ ඉන්න මොහොතේ අපේ හිතට කෙලෙසක් එන්න පුළුවන්, නීවරණයක් එන්න පුළුවන්. නීවරණ ආවත් සම්බන්ධව දැන් තමන්ගේ හිතේ දැන් ආමච්ඡන්දයක් තියෙනවා. දැන් ද්වේෂයක් තියෙනවා. දැන් නිදිමත ගතියක් තියෙනවා. දැන් තියෙන නිදිය දැන් තියෙනවා. දැන් දෙයක් ගැන කැලේවුත් තියෙනවා. දැන් හිතේ ඊර්ෂ්‍යා මේලක් තියෙනවා. දැන් හිතේ සන්දාව තියෙනවා. දැන් හිතේ මෛත්‍රිය තියෙනවා. ඒ ඔක්කොම චිත්තානපස්සනාගත ගැන ටිකක් ගැන දැන් තලෙන්නේ. තමන් හිතට වේදනාවක් දැනෙනව නම් හයිද? ඒකත් දැන් දැන් අකුල් දෙකේ අමාරුවක් දැන් තියෙනවා. නමුත් තමන් දැන් තියෙන්නේ. අර වේදනාව ගැන අවධානයෙන් ඉන්න. ඒ වගේම වේදනාවේ සමුදේවයත් බලන්න. ඒ හැමදේම කරන්නේ මේ සිහියත් ඉඳගෙන. ඔහු යන හැම තැනම ඔහු තමන්ගේ ජීවිතේ ආලෝකයක් දැල්ලගෙන ඉන්නවා. තමන්ට පිළිගැනෙන ස්ථානයක් තියෙනවා. ඒකට තමයි සතියෙම පිළිගන්නේ. මෙහෙම ඉන්නකොට පින්නතුනේ මෙන්න මේ සතියෙමත් පුරුල් කරගන්න ගමන් තමයි අපි දැන් මේ කායපස්සනා වඩන්නේ. එහෙම ඉන්න ගමන් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්නේ. ඔන්න දැන් සදිනෙමෙට ඉඳ තියාගෙන ඉනකොට හුස්ම ඇතුළු වෙනවා කියන ඇතුළු වෙන බව දන්නවා. පිට වෙනකොට පිට වෙනවා කියන දන්නවා. ඇතුළු වෙන පිටීම දැන් හොඳට සමාන සිහි කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. දීර්ඝ හුස්මක් යනකොට තමයි දාන දැන්නේ දීර්ඝ හුස්මක් කායයට පිට වුණා කියලා දැනෙනවා. කෙටි හුස්මක් යනකොට රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති. රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. ඒකේ ඇතිවීම ඒකේ දීර්ඝ සහ කෙටි හුස්ම ඇතුළේ පිට වෙන ආකාරය තමයි දැන් දන්නවා. මෙහෙම ගිහිල්ලා දෙන්න තේ ළඟට සබ්බකාය පරිසම්මේධිය අස්සිස්ථානෙක සිටති. සබ්බකාය පරිසම්මේධිය පස්සිස්ථානෙක සිටති. තමගේ ආත්ම ප්‍රසන්න සම්පූර්ණ process එකම දැනගෙන මද ආදානෙ හුස්ම ගන්නවා පිට කරනවා. තමන් බලෙන් හුස්ම ගන්න පිට කරනව නෙවෙයි සාමාන්‍ය සිදුවන හුස්ම ගැනීම පිට කිරීම ගැනයි තමන් අවධානය යොමු කරන්නේ. එහෙම ඉන්න ගමන් පිනතුනේ දැන් මේ තමන්ගේ හුස්මෙන් පටන් ගත්තු මේ දේ මේ පුද්ගලයා මෙතනින් නවතින්නේ නැහැ. ඔහෝ අනිත්‍යයේ ශරීරය ගැනද බයි දහවක් ආයේ ගන්නපත් විදිහට වෙනත් කෙනෙකුගේ ජීවිතය කියන්නේ මේ හුස්ම ගැනීම පිට කිරීම නේද කියන එක උදන්නවා. මෙහෙම දකින්න කැනත්තා පිනතුනේ මේ සතිපට්ඨානය තුළදගෙන ඔහු දැන් සතිපට්ඨාන භාවනාවක් කරනවා. මොකන්ද? සමලේ ධම්මාන පස්සේ විහෙරති, වාය ධම්මාන පස්සේ විහෙරති. මේ හුස්ම ඇතිවන්නේ කය නිසා, ඒ කය ඇතිවන්නේ ආහාර නිසා. ආහාරය ඇතිකන්නේ මේ ආස්වාද ප්‍රසද්ද පවතිනවා. ආහාර නැති වෙන්නේ නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ හුස්මත් හැම මොහොතෙම හට ගන්නවා, නිරුද්ධ වෙනවා කියලා. මේ ඇතිවීම නැතිවීම දකිනවා. මේක සත්‍යයෙන් පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි. මේ කාංකාරය ඇතුළු හේතුඵල ධර්මක ප්‍රතිඵල මත සිදුවන ක්‍රියාදාමයක් කියලා මේක නැත්තා දකිනවා. එහෙම දකින දකින මේක නැත්තා සම්බන්ධ වෙන්නේ අති කායෝතිවා අනස්සති පටිපටිතා හෝති. තමන්ට මේ කයක් තියෙනවා කියන අවබෝධයට යනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතනත්තා නැකෙන්ති ලෝකේ උපාදීයති. මේ සිහියත් සමගම කිසිවක් මගේ කියලා ගන්නෑ. මේ ආස්තන්ත ප්‍රසාද ක්‍රියාවලියක් වුණාට මේක මම කරන දෙයක් මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධයක් එක්ක හෝ කිසිම තැනක සිට නොබීතන මට්ටම දෙනවා. කායික ප්‍රශ්නයි මොනවා කියලා මේක. තේනෙන්න මේක එකම තාක් විශේෂ දෙයක් අපි මතක තියාගන්නට ඕන. ඒ තමයි බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨාන සම්මුතිය අපට දේශනා කළා. සතිපට්ඨානං ඕබික්ඛවේ දේශිතාමේ සතිපට්ඨාන භවනාංච සතිපට්ඨාන භවනාගාමිනී පටිපදක් කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතිපට්ඨානය කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භවනාව කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. මොකද සතිපට්ඨාන කියලා කියන්නේ මේ කය වේදනා සිත සිතිවිලි ගැන අවධානය යොදවීම. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? සමුදේ ධර්මයන් පස්සේ විහෙරති, වය ධර්මයන් පස්සේ විහෙරති. අනිත් දෙන්නේ කියන විදර්ශනා භාවනා. ତොර සමදේ දර්ශන දෙකම සති සහ සම්බඳයන් කියන දෙකම මේ එකම සූත්‍රය තුළ බලන විස්තර වෙන්නේ. ඊළඟ දේශනා කරනවා සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදක් කියලා. සතිපට්ඨානේ වඩන තියෙන මාර්ගය මොකක්ද කියලා. ඒ මාර්ගය තමයි පින්නතුනි. ඒකේ තියෙන දැනුම් සම්භාරය තමයි ආරස්තනික මාර්ගය කියලා කියන්නේ. සම්මාදිකය පෙරට කොට ගත්තොත් සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ කරුණු. එතකොට අර අපි කලින් කියවනේ ගමනක් යනකොට ගමනාන්තය හොඳට දැනගන්න ඕන කියලා. යන්න ඇඩ්‍රස් දෙන්නේ ලිපිනේ. අන්නේ ලිපිනේ දැනගන්න වගේ තමයි මෙන්න මේ ආරස්තනික මාර්ගය හොඳින් දැනගන්න. ඒක තමයි මුලින්ම දැනගන්න ඕනේ. ඒක වටිනාම ගේ තමයි සම්මාදිටිය කියන්නේ. සම්මාදිටිය තමයි හේතුඵල ධර්ම චතුරාර්ය සත්‍ය ගැන සුතමයන් දැනගන්න. අන්න ඒක දැනගත්තු කෙනාට වඩන්න තියෙන දේ තමයි සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව කියන්නේ. එතකොට අපේ විචිලලා තියෙන සිත සති නිමිත්ත හරහා අපි දැන් කය ගැන බලනවා, වර්තමානය තුළ කය ගැන දිමින් බලනවා. බලන ගමන් මොකද අපි කරන්නේ? ඊළඟට අපි ටිකෙන් ටික ඒකේ හට ගැනීම නිරුද්ධීමත් බලනවා. බලන්න බලන්න පිනතුනේ මේ සත්පුද්ගල සංඥාවෙන් ගත්ත මේ ශරීරය මම, මගේ, මගේ ආත්මය කියලා මේ දැඩි වල්ලාගත් දේ ටිකෙන් ටික නිහිරලා යනවා. ආනාපාන සතිය තුළින් බලාපොරොත්තු වෙන්නේ එතනින් නවතින්නේ නැහැ. තව කීවරක් ඉදිරියට යනවා. දෙවනි අවස්ථාව තමයි ඉරියාපත පබ්බේ කියලා කියනවා. සතර ඉරියව්ව ගැන සිහින් සානුවණින් දෙනු. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා, ඇවිදිනකොට ඇවිදින බව දන්නවා, හාන්සි වෙලා ඉන්නකොට සැතපෙලා ඉන්නකොට සැතපෙලා ඉන්න බව දන්නවා. මෙන්න මේ හතර තුනම දින තුනේ අපේ ඉරියව ක්‍රියාත්මක වෙනකොට අපි නිතරම සති නිමෙක තුළ ඉන්නේ. මේ නාසිකාංගයේ වාමක නිමෙත්තේ වාක්‍ය විදිහට හොඳට සිහිය තියාගෙන තමයි දැන් වාඩි වෙනකොට හොඳට ගන්න. දැන් තමයි වාඩි වෙන්නේ කියන්නේ. ඇවිදිනකොට හොඳ අවධානයෙන් ගන්න තමන් ඇවිදින කෙනෙක් කියන. තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා, ඇවිදිනකොට ඇවිදින බව දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා, සැතපෙනකොට සැතපෙන බව දන්නවා. ඒ තුළ හොඳට සිහියෙන් අපි ඉන්නවා. ඉන්න ගමන් ඊළඟට අපි දකිනවා තමන්ගේ ශරීරය වගේ වෙන අනිත්‍යගේ ශරීරක් මේ ඉරියව් හතර ක්‍රියාත්මක වන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ ඉරියව් හැම මොහොතෙම හේතුඵල ධර්ම නිසා විඥාන පාදකව හට ගන්නවා. ඒ ඉරියව් එතනම නිරුද්ධ වෙනවා කියලා ඒකේ සමුදය ධර්මානුපස්සතිය විහෙරේ තියෙන වය ධර්මානුපස්සතිය විහෙරේ කියපු විදිහට දකිනවා. එතන ඊට පස්සේ අත්ථකායෝතිවා අනත් සතිය පච්චපටිතා හෝති. කය තියෙනවා කියන අවබෝධයටපත් වෙනවා. නමුත් සත්‍යේ තියෙනවා කියන පදනමට යන්නේ නැහැ. දැන් අපි මේ හැම දෙයක්ම කරන්නේ සත්‍ය කුද්දල සංඥාව දුරු කරන්නේ මේ යන්නේ. දැන් අපි මේ ශරීරය පාවිච්චි කරනකොට මගේම ශරීරයක් කියලා දැන් හිතාගන්නේ නේද? මේ වගේ ශරීරවලින් කොච්චර පාවිච්චි කරලා නැද්දනේ මගේ කියලා හිතාගෙන. උදාහරණ සඳහන් කරනවා, එක පුද්ගලයේ එක කල්පයක් තුළ පරිහරණය කරපු ශරීරයක එකතු කරොත් එන්නේ මනස රෝගී හිටිය කාලෙ විතරක් ඉන්දියාවේ කළ තිබුණු වේපුල්ල පර්වතයට වඩා වැඩි කියලා. අහා පර්වතයක් පෙන්වලා කියනවා අපි එක කල්පයක් තුළ මනස රෝගී හිටිය කාලෙ විතරක් පාවිච්චි කරපු ශරීරවලට එකතු කරොත් එන්නේ අර වේපුල්ල පර්වතයට වඩා වැඩි කියලා. ඉතින් මේ ශරීරයක් එක තැනක් අද මගේ කියලා පාවිච්චි කරනවා, මේකත් අපි අත්හරිනවා. දැන් මේකේ දැනට පාවිච්චි කරන දේවල්ම බලන දවසක අපි කොච්චර ඉවතට දානවදනේ, කොච්චර කෙස්ජන්ස් මේකෙන් හැලෙනවද, අපේ හැම ටිකෙන් ටික ගැලවිලා යනවා, කෑම බීම වලට ගන්න ඒවා පිට වෙලා යනවා. දැනට තියෙන දැන් මේ මගේ කියන මේ මොහොත තියන් ඉන්න දේවල් ටික අවශ්‍ය වෙනකොට කියක් අඩු වෙනවද මේකෙන්? මේ ඉන්න පෑගාන්ට මෙච්චර අඩු වෙනවනම් මරණයෙන් පස්සේ මේක අපට සම්පූර්ණ මහින් වෙනවා. නමුත් මේ ඉන්න කාලෙ පිටින් මේක මගේ කියලා දැඩි හැඟීමකින් මේ ඉන්නේ. ඒ නිසාම තමයි අපිට මේකට එන වේදනා ටික මහලු වේම, ළඩ වේම ඔක්කොම මගේ කරගෙන අපි මේ මහා දුක් ටිකක් හද විඳින්නේ මේක මගේ කරගත්ත නිසා. අන්නේ වැරදි ආසන්නයෙන් අපි මුදවලා අපි ඉහළ ප්‍රඥා කාලයක තියලා දුකෙන් නිදහස් කරවන්නේ බුදුරජාණන් වහන්සේ අපේ නාම සම්පන්නක් තලයි. මෙන්න මෙතෙන් පින්නතුනේ අපි දැන් ටිකෙන් ටික මේ ශරීරයත් තේරුම් ගන්නවා. මේක මේ ඉඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, සැතපීම ආදී මේ ඉරියව් හතරක් තිබට මේ ශාරීරික ක්‍රියාකාරීත්වයක් විතරයි. මනස ඇතුළු හේතුඵල ධර්මක ප්‍රතිපලයක් විසින් මේ සිදුවන ක්‍රියාකාරීත්වය ෆන්ක්ෂන් එකක් විතරයි කියන එක අපි දන්නවා. මේක සත්‍යයේ කරන දෙයක් නෙවෙයි. මේක නිත්‍ය වූ ආත්මෝ කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මේක මේ විඥානයේ පදනම නිසා විඥානයේ ප්‍රඥා සංචිලුවන් දෙයක් කියන අපි දන්නවා. දැක්කට පස්සේ මෙන්න මෙතන සමාන තවස්තර කිනි කැලීම කියන එක අඳුරනවාට. වෙනතුනේ මෙන්න මේ වගේ දැන්නේ අපි මේ සතර සතිපට්ඨාන නැමැති කුඹරට දැන් බහැලා කුඹරේ තැන් තැන්වල අපි මේ ඇවිදගෙන යනවා. සතර සතිපට්ඨානම් ඉඳමී තැන් තැන් අපි බල බල ඇවිදිනවා. හරියට පාකේකට ගිහිල්ලා උද්‍යානයකට ගිහිල්ලා උද්‍යානයේ තියෙන එක තැන්වල ගස් මුල් නැවැල් ආදිය බලවල දැන් අපි මේ ඇවිදිනවා වගේ දැන්. දැන් මේ පාකේකේ ඉන්නකම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අපට උරුම කළ දීපු මේ උද්‍යානයේ භූමියේ කුඹුරේ මේ පාක්කේ ඉන්නකන් අපට මාර්යාගෙන් කරදරයක් එන්නේ නැහැ. අපට අනුතුණක් එන්නේ නැහැ. ඇයි අපි හොඳට සිහියෙන් උනේ දැන් යතුනේ. දැන් කායන පස්සනාවෙන් පටන් ගත්තම නාමල ධානාපාන සුදේ කළා. ඊට පස්සේ ඉරියාපතේ කළා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ තැනත්තා සම්මයන්‍ය පදේ කෙනෙක් තියෙනවා. උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්ද යන කම් සිදු කරන හැම දෙයක්ම දැන යා සිහින කරන්න. එකපාර ඔක්කොම කරන්න බැරි වෙන පුළුවන්. අඩුම ගාන පින්තුනි පැයකට එක දෙයක් තමන් ගැන දෙ සිහින කරන්න. දැන් බලන්න අපි අවදිච්ච මොහොතේ පටන් මුල් පැයේදී මොනවද කරන්නේ? වතුර ටිකක් බොනවා, මොන හොදනවා, රෙස්ට් රූම් එකට යනවා, දත් මදිනවා, ඇඳුම් මදිනවා, ගෙදර කෑම උයනවා නේද? මුල් පැයේ මේ ටික නේද කරන්නේ? ඒ ටිකෙන් අඩුම ගානේ දත් මදින කොට හරි හොඳට සිහියෙන් දත් මදිනවා. නැත්නම් මුලින්ම වතුරක බොනකොට බොනවාගේ හැඟීමෙන් බොනවා. Taman නැතික ගාම එකපාර කලබල දෙන්නේ බහින්නේ පොඩ්ඩක් කියලා දෙහම වාඩි වෙලින් සුට්ටක්. ඉඳලා හොඳට සිහියෙන් නැගිටින්න. මෙන්න මෙහෙම වෙනතුනි ටිකෙන් ටික සමන් දවසර කරන කටයුතු වැඩිපුර සිහියෙන් කරන ප්‍රමාණය වැඩි කරන්න ටිකට. පළවෙනි දවසේ දවසර දෙකක් සිහියෙන් කරන්න. ධර්ම දින එකයි. අඩුම ගානේ තමන් කෑම කනකොට පළවෙනි කෑම දින දෙක කනකොට හරි සිහියෙන් කරන්න. ඊට පස්සේ ටිකෙන් ටික අඳුමක් අඳිනකොට හොඳට සිහියෙන් අඳිනවා. දැන් මම මේ අඳුම අඳිනවා කියන්නේ. ඒ වර්තමානයේ තුල ජීවත් වෙන්න. ඇත්තම පින්මතුනි අපර සතුට තියෙන්නේ මේ වර්තමානයේ තුල ජීවත් වෙන අවස්ථාවේ. නමුත් අපි බොහෝ දෙනෙක් මේ වර්තමානයේ තුල ජීවත් වෙන්නේ හි රහස දන්නේ නැහැ. ඒ තුන අපි ජීවත් වෙන්නේ නැහැ. නිතර මාතී ධර්මවලට අනාගත ධර්මවලට අපි ජීවත් වෙන්නේ. ඉතින් ජීවිතේ ලක්ෂණ දකින හැමදෙනාම මේ වර්තමාන මොහොත තුල ඉන්න. වාහනේ යනකොට තමයි වාහනේ ඇතුලේ ඉන්නේ කියලා අඩුවන් එක. ශරීරයේ වාහන ඇතුළ තිබ්බට හිත කියන එළිය කොහෙවන්නේ? එතන වාහනේ තියෙන ලක්ෂණවත් අපිට බලන්න වෙන්නේ නැහැ නේ. කොච්චර මහන්සිල ගත්තු වාහනේද නේ හොඳම වාහනේ තෝරතෝර ගත්තේ නේ. එහෙම ගත්තු වාහනේ අඩු ගන්න යන ඩෑෂ්බෝඩ් එකත් බලලා තියෙනවා තමයි. ඔක්කොම ඩිම. ඒකත් තාම බලන්නේ නැහැ හරියට. අඩු ගන්න යන එක තමයි ඒ ටික හරි බලන්න තියෙන තියෙන මොනවද ඒක ඉලක්කම් ටික හරි බලන්න. පින්නතුනේ ඒකේ තියෙන නයිස් ටික හරි බලන්න. අන්න ඒකේ හරි Tamanth සිහින් ඉන්න පුළුවන් නම් ඒ වාහනේ යනකොට ඒ වගේම Tamanth ගෙදර ඉන්නකොට ගෙදර වාස්තු පිටියේ ටික ඇවිල්ලා බලනකොට මලගස් ටික ඒ ගෙවත්ත සකස් කරගෙන ඇවිත් ගෙදර තියෙන පින්තූර ටික මේව පින්නතුනේ ඒවත් එක ජීවත් වෙන බලන්න ටිකක් හරි. ඒවද සිහින් බලන්න. ගෙදර වත්තට ඔබ කොච්චර වෙනස් කළාද? ඇත්තේ මේ වත්තෙන් අපි කොච්චර ප්‍රයෝජන ගන්නවද? ටික වෙලාවක් හරියට පරිසර ඉඳගෙන පිනතුනේ වර්තමානයේ තොලේ කල්පිනේ. ගෙදර කොච්චර ලස්සන රෝස මාලයක් තියෙන තියෙන්නේ නේද? වතුර ටැංකිය ළඟනේ. ඉතින් ඒ ගිහිලා හවසට අවුව වෙනත් වෙලාවක් දිනක් වාඩි වෙලා සැනසෙල ඉන්න දිනක් බලන්න ඒකෙන්. Taman ශරීරය දැන් වාඩි වෙලා ඉන්නවා කියන එකට හොඳට තියෙන කුඩුවකුරේ ඉන්න. අතාරේ මඩු කළා පුලුවන් තරම් මේ මඟට යමු වෙන වෙන පින්නදන අපේ සිදුවන දෙයක් තමයි කතාව හොවා අඩු වෙනවා වෙනදට කතා කළා තමයි සතුට වෙන බැලි වෙනක් කෙනෙක් ඒක දැන් අපි කතා නොකර තමයි සතුට වෙන උත්සාහ කරන්නේ ඒක හිතලා ගන්න දෙයක් නෙවෙයි තමයි මේ සිහියෙන් ඉදීවත් එක්කම තමන්ගේ සිදුවන ප්‍රධානම දෙයක් තමයි තමන්ගේ කතාවේ ලොකු පාලනයක් කරනවා. කතාවම අඩු වෙනවා. ඒ තරම් හේතුන වෙනදා අපි වැඩක් කරනකොට වැඩක් කරලා ඉවර වෙලා තමයි සතුට වෙන උත්සාහ කරන්නේ. දැන් පාසලට වාහනයක් නැගගෙන දැන් බාන වෙලා නැගෙන 45 කට යනවා. දැන් ගණි 30ක් විතර තව තියෙනවා කියන්නේ අන්තිම වෙනකන් හිතට සහනයක් නැහැ. මෙහෙන් වාහනයක් ගහමත් එහෙම ගෙදරට යනවා. සාපේක්ෂ ඉස්සරහ නැගාවේ නැහැ එහෙම කීකේ බල බලනේ කොහොමම යන්නේ. නමුත් වෙනතුනේ අපි සතිපට්ඨානය පුරුදු කරන්න උරණාට පස්සේ තියෙන ලක්ෂණය තමයි අපි වැඩක් කරලා ඉවර වෙලා නැවේ සතුට වෙන උත්සාහ කරන්නේ. වැඩ කරද්දි මේ සතුට වෙන්නේ. වාහනේ යනකොට වාහනේ යන වෙලාව තමයි සන්තෝෂය අපට. ගෙදර ගියාට පස්සේ නෙවෙයි සන්තෝෂය තියෙන්නේ. කෑම කන වෙලාවේ තමයි සන්තෝෂය තියෙන්නේ. කෑම කාලා අපසෝද වෙලා නෙවෙයි. වාහනේ සෝදනකොට වාහනේ සෝදනලා තමයි ඒකේ සන්තෝෂය තියෙන්නේ. ඒක හොදනවා නම් අනේ මේ දුල් එකක් හදකට ආහාර වේවා කියලා. එතන තමයි මේ කම කරගන්න. දරුවෙක් වුණත් එහෙමයි. දරුව කුඩා කාලේ පටන්ම ඒ දරුව ඉන්න වයසේදී ඒ දරුවගේ ලක්ෂණ දැකලා දරු සුරතල් බලලා සන්තෝෂ වෙනවා. දරුවගේ කටයුතු වලින් නිදහසට සතුට වෙන බහන්නේ. දරුවගේ කටයුතු වලින් නිදහසට සතුට වෙන ඉවතේ මොකද වෙන්නේ? නිදහස දරුව තමයි ළඟ ඇත්තේ නැහැ. දරුව තරමක් කයි තේරෙන්නේ. එනිසා පින්නතුනේ ඒ මේ මොහොතේ ඉන්න මට්ටමින් සතුට වෙන කරන වැඩෙන් සතුට වෙන්න. එහෙම වෙනවා නම් අපි වැඩ කරන මෙච්චර කලබලයක් නෑ අපිට. දැන් වැඩ කරනකොට පේන දේ තමයි හරි කලබලයක් අපිට නේද? ඇයි ඒ කලබල වෙන හේතුව? අපි හිතන්නේ මේ වැඩේ කළා ඉවර වෙනකම් මගේ හිතේ නිදහසක් නෑ කියලා හිතන්නේ. හිතන්නේ වැඩේ කළා ඉවරාට පස්සේ සතුටු වෙන්න කියලා. කියන්න දෙනියම වැඩ කළ ඉවරේ දවසක් අපේ ජීවිත කවදාවත් දෙන්නේ නැහැ. මරණයෙන් පස්සේන දවස් වෙනකම්ම වැඩ ඉවර වෙන්නේ නැහැ නේද? ජීවිතේ වැඩ පිළිගීම තමයි අපිට මරණයට පස්සේ නැහැ. එහෙනම් කියන්න දෙනියම අපිට සතුට වෙන දෙන්නේ වැඩ කළ ඉවර වෙනකම්. නැහැ වැඩ කළ ඉවරල සතුට වෙන ජීවත් වෙන ජීවිත කවදාවත් සතුට වෙන්නේ නැහැ අපිට. අන්න ඒ කාලෙක දෙන දෙන්නේ මේ වැඩ කරන් දෙන අඩුපාඩුකම් තිබෙද්දීම ප්‍රශ්න ගැටලු තිබෙද්දීම ජීවිතේ සතුට විඳින ක්‍රමය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. නිසා අපි මේ සතර ඉරියව් වෙන විතරක් නෙවෙයි අපි කරන හැම අටුවක්ම කරන වෙලාවෙදී අපි තාම අවධානය කරනවා. ඒකෙන් කියන්නේ අනාගත දේවල් අපි බෑන් කරන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. එකේ කෙතරම් පස්සේ විදිහට ධර්මයේ සදාමාන පස්සේ විදිහට කියලා තවත්යක් යනවා. ඒ විදිහට මේ විදිහට ඒවත් කරනවා. නමුත් ඒව කරන අතරේදී මේ වර්තමානයේ කරන දේ ගැන දැඩි අවධානය සිහියෙන් කරනකොට ඒ වැඩ කිරීමම ජීවිතයේ සතුටක් වර්ධනයක්. අනිත් දේ තමයි තමන් සමදාම හිතනවා තමන්ට ජීවත් වෙන්න තියෙන කාලයෙන් ඉතුරු නැතින කාලයෙන් හොඳම දවස් තමයි අද දවස් කියලා තමයි හිතන්නේ. බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන කොහොමද? අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා නේද? ඒ හෙට දවස් කවදාවත් එන්නේ නැති වෙනුනේ. ගත වෙන්නේ හෙට දවස් එන්නේ නැ මොකද වෙන්නේ? අපි දෙකෙන් එක වයස යනවා. දුර්වල වෙනවා, ලෙඩ දුක් වැඩි වෙනවා. බෙහෙත් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා එන්නේ. මරණය ළඟ වෙනවා. ඒ නිසා හැමදාම හිතන්න මට ජීවත් වෙලා ඉන්න ඉතුරු වෙලා තියෙන කාලයෙන් හොඳම ලක්ෂණම දවස් අද දවස හිතේ ඉන්න හැමදාම වදුනා මේක. අන්නේ මෙදිමත් එක්කම හැමදේම කරනකොට අවධානය කරන්න සිහින් කරන්න. ඒ කරන දේ ගැන අවධානය කරන්න. එතකොට ටික ටික කලබල ගැටි අඩු වෙනවා තමයි. දැන් මේ කාලේ ශ්‍රී ලංකාවේ විශේෂ වැඩසටහනක් කරන මයින්ඩ්ෆුල් ස්කූල් කියලා. කුඩේරි නම ධම්මජීව කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ලොකු වැඩසටහනක් කරනවා ලංකාවේ ශ්‍රී ලංකා ඉස්කෝලවල දරුවන්ට මයින්ඩ්ෆුල්නස් එක උගන්වනවා. රජයේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තමයි චක්‍රලේඛෝනේ නියම කළා. අනිවාර්ය කළා කරන මයින්ඩ්ෆුල්නස් එක පැටිස්ට. බෞද්ධ විද්‍යාවේ හැම ආගමකම එතන උගන්වන concept එකක් තියෙන මේ තමයි SMS concept එක කියලා. අහපිනවද? ඔය SMS කියන්නේ S කියන්නේ slowly, M කියන්නේ mindfully, IS කියන්නේ silently. Slowly, mindfully, silently. හෙමින් සිහියෙන් නිහඬව කියන්නේ. දැන් තියෙන SMS එකක් දැන් ගන්න පුළුවන් තියෙනවනේ නේද? short message යවන එක. ඒකට පින්නතුන් මේක එකතු කරගන්න. මේ අලුත් concept එක SMS එකේ. slowly, mindfully, silently. මේක ටිකෙන් ටික හුරු කරගන්න පින්නතුනේ. ඒත් එක තමයි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඉතින් අන්න ඒකට පෙරහුරුවක් තමයි මෙන්න මේ සතර සතිපට්ඨානෙහි කායන පස්සනාවෙහි කරන මේ සම්පන්න පරිදී තියෙන අපි අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන හැම කරන දේවල් සිහියෙන් කිරීම. එතකොට අපට අමතක වෙන ගැටුමක් අඩු වෙනවා නේද? යතර දිගේ පතනද, කන්නාඩි දිගේ දිගේ පතනද, ෆෝන් එක දිගේ පතනද කියලම අමතක වෙන ගැටුමක් අඩු වෙනවා. ඇයි ඒක කරනකොට සිහියෙන් නේ කරන්නේ? යතරම දානකොට සාක්ෂිය මොන සාක්ෂියද තමන් දාන්නේ කියන්නේ තමන් දන්නවා. ඒකෙන් වා කාලයක් ඉතුරු වෙනවා තමයි. අතපසුවෙන් වා කඩ වෙනවා. ඒ නිසා ධර්ම දිනකොට ධර්ම දිනුත් එහෙම හැදින්න කරන්න කෑම කනකොට කෑම කනවා කියන. නානකොට නාන බව පිළිබඳ අවධානයෙන් නාන. යමක් තියෙනකොට ඒ තියපු දේ ගැන අවධානයෙන් තියන්න. ටිකින් ටික ඒ අවධානය වැඩි කරගන්න වෙනවා. තමන් බලන්නේ හැමදාම අද මම වැඩ කීයක් නම් ඒ වගේ සිහින් කරාද? මම ධර්ම දිනක සිහින් කළා. කෑම කණේක සිහින් කළා, ඇඳුම් අඳිනේක සිහින් කළා, මම වාහනේ නගලා යතුරු දානකොට මම සිහින් යතුරු දැන්නේ. ඒ ටික හරි තමයි දවසකට. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි කරගන්න. ආයේ ගෙදර ඇවිල්ලා වාහනේ බහිනකොට සිහින් බහින්න. දොර අරිනකොට සිහින් අරින්න. ගෙදර ගිහින් බෑග් එක තියනකොට තියන තැන සිහින් තියන්න. මේ වගේ ටිකෙන් ටික තමන් කරන ප්‍රමාණය වැඩි කරන්න එක තමයි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඊළඟට මේ අවධානයෙන් ඉන්න කෙනා දකිනවා මේ කටයුතු මොනතර අනිත් කෙනාගේ අතනත් වෙන්නේ කියලා. අනිත් කෙනාටත් මේක ඇප්ලයි කරලා බලනවා. ඒකෙන් කියන්නේ අනිත් කෙනාට ආයේ වැඩ කොහෙන්ද කියන එක නෙමෙයි කියන්නේ. වරදා තියෙනවා නම් එපා. මේකෙන් කරන්නේ මේ අනාත්මතාවය ප්‍රත්‍යක්ෂ කරගන්නයි මේ කණිතට ඇප්ලයි කරලා බලන්නේ. මම මෙහෙම වැඩ කටයුතු කිරීම මේ සත්‍යයේ කුංගලයක් කරන දෙයක් නෙවෙයි. මේක මනස මුල් වෙලා තියෙන මගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් කියනකෝ දකින්න දක්ෂ වෙනවා. මේක ක්‍රියාවලියක් විතරයි නෙවෙයි. මේක සත්‍යයේ කුංගලයක් කරන දෙයක් නෙවෙයි කියලා ඔහු අවබෝධයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරන ක්‍රියාකාරීත්වයන්හි සමුදේ ධර්මානුපස්සේ විහෙරති, වය ධර්මානුපස්සේ විහෙරති කියන එකක් දකිනවා. මේ ක්‍රියාවක් හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඒ වගේම මේ ක්‍රියා ශාරීරික ක්‍රියාකාරීත්වයට මුල්ුනේ තමන් ගන්න ආහාරය. ආහාරය නිසා මේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. ආහාර නිරුද්ධ වීමෙන් මේ ක්‍රියාකාරීත්වය නිරුද්ධ වෙනවා කියන එක ඔහු දකිනවා. එතකොට ඒක අතකින් සතිපට්ඨානය වැඩුවා කාය කාණපස්සේ විහෙරිත විදිහට. ඊළඟට සමුදය ධර්මානුපස්සේ විහෙරිත, වය ධර්මානුපස්සේ විහෙරිත කියන එක බලලා සතිපට්ඨාන භාවනාවක් වැඩුව වෙනවා. ඒ කියන්නේ විදර්ශනාව, පඤ්ඤා භාවනාවක් කියන්නේ. මේ විදිහ තමයි සම්ප්‍රඥය සිහියේ නොවනින් වැඩ කිරීමට කටයුතු සංවිධානය කරගන්නේ. හැබැයි වෙනතු මෙහෙම අපට කටයුතු කරන්න වෙන්නේ සිහියෙන් වැඩ කටයුතු නොකරන පිරිසක් නැද. ඒකත් තමයි කල්පනා වෙන්නේ. දැන් ඔබ කියන්න පුළුවන් මම මෙහෙම සිහින් කීට වැඩන්නේ අනිත් දැන් කලබල කරන මෙහෙම කියලා නේද? ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපට හරියට යන්න වෙලා තියෙන්නේ බුදු දහමේ සඳහන් කරනවා අපි තෙල් වාදනය පිරිච්ච තෙල් බඳුනා කරගෙන බොහොම අසන්වර සීලියයි නටන නැටුම් රමන ඒ රමන ශාලාව මැදින් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. බාධිනියක් තියෙන එක තෙල් උඩටම තියෙන්නේ. බාධිනියක් අපි අරගෙන යනවා යන්නේ කොහෙන්ද යන්නේ? නටන අය නැටුම් නටන මේ සංගීත සංගම් වලින් මෙන්න කට්ටිය නටන නිකන් පිස්සුවෙන් වගේ අන්න ඒ අය නටන රංගන ශාලාවක් මැදින් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි තෙල් බිඳුවක් හරින් වැටුනොතින් අපට ගහන්නත් එක්කනේ පිටිපස්සෙන් එනවා. අන්න එවැනි ගමනක් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. බුදුහාම උපමා දානවා. පොඩ්ඩක් හරි තෙල් බිඳක් වැටුනොත් ඒක අපේ වරදින් වෙන්නේ. ඒ නිසා අපිට මෙතරම් සිහිය තියාගන්න ඕනේ. ඒක මේ සිහිය උපරිම අවස්ථාව වෙන කියන්නේ. නමුත් එපමණ නැතුණත් වෙනතුනේ අපි මේ රකින්න සංවරය අපිට අනිත්යෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි මේ දේ කරන්නේ අපේ ජීවිතයේ මානසික සුවය සඳහා. අපි දුකෙන් නිදහස් වෙන්න මේක කරන්නේ. අපි මේක කරොත් මේ ගිරසන්නක අපිට තියෙන අනිත් පැත්ත නෙමෙයි. අනිත් පැත්තත් නිදහස් වෙන්න පුළුවන්. අනිත් පැත්තත් මේක වාසියක් වෙන නැත්නම් අනුබනේ කණක් ඇහැරෙන්න පුළුවන් අනිත් කටියක් දෙදෙන්නේ. මේ දේකට යහපතක්. අපි ආව වෙන දෙන්නේ කලබල ගැතිය සම්බන්ධ අඳුරන්නේ නැහැ. පින්නතුනේ ඒත් එක්ක අපට අපේ මනසට ලොකු සහනයක් දැනෙන්නේ ලැබෙනවා මේත් එක්ක. හිතගෙන කෙලස්මා කඩු වෙනවා දැන්. වැරදි අඩුපාඩුකම් අඩු වෙනවා. අනිත් ඩයි අඩුපාඩුකම් හොයන ගැතිය අඩු වෙනවා. මොකද දැන් අපිට කරන්න වැඩක් තියෙනවා. දැන් තමන් ගැන මේ බලන්නේ අනිත් ඩයි කරන කර දෙයක් අතු හොයන්නේ නැහැ. අපේ ලොකුම වැඩක් අපිට මේ දැන් බාර කරගෙන දැන් අතු වෙන්නේ. ඒත් එක දෙන්න තුනේ අවන්ගේම ජීවිතයේ හරියට කණ්ණාඩියක් ඉස්සරහින් දෙන්න බලනවා වගේ මේ තමන්ගේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක තමා දැන් ටික ටික බලන අවස්ථාව. මෙහෙම බලගෙන ඉන්නක ගැඹුරට යනවා ටික ටික නවතින්නේ නැහැ. හොඳ අවධානයෙන් ඉන්න. මෙහෙම දීලා අන්තිමටම දුක නිදහස් වෙනකම්ම මේ බුදුරජාණන් වහන්සේගේ කුඹර තුන ඉඩම තුන ඉඳගෙන අපි අපේ මනස ඉහළම තලයේ නැගෙන යනවා. සතියෙන් පටන් ගන්න ප්‍රඥාව හරහා විමුක්තිය විමුක්ති ඥාන දර්ශන කරාම මේ ගමන යනවා. ඒක ගැඹුරින් යන ගමනක් ගැඹුරට යන ගමනක්. හැබැයි අපි දන්නේ ඉතාම සරල දේකින් දැන් මේ දෙක කියන්නේ. ඔබ ආකාශව මේ සඳහා සිහියෙන් අවධානයෙන් යොමු කර දුන්නොත් ඔබට මේ ධර්ම දේශනාවම භාවනා බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ මෙතනින් නවතින්නේ නැහැ. එතන සංඛාවදුරට දිරිගෙන යනවා. කොහොමද යන්නේ? ඒක නා ධාතු මනසකාරයේ බලනවා. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කොහොමද? කොටස් හතරකින් ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් හතරකින්. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතරෙන් හැදෙලා තියෙන්නේ. මොනවද? earth element, water element, fire element and air element. solidity, liquidity, heat and motion. මෙන්න මේ හතරේ එකතුවක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. මේ ශරීරයේ තියෙන කොටස් වල මේ හතරෙන් එකක් වැඩි ගතියක් තියෙනවා. නිතරම මේ හතරේ එකතුවකින් තමයි ජීවිතය කියලා කියන්නේ. එතන මේ හතරෙන් එකක්වත් තමන්ගේ නෙමෙයි. මේක මනස නිසා මනසේ ක්‍රියාකාරීත්වය ඒ වගේම අපි ගන්න ආහාර පාන ආදියත් නිසා පැවතෙන මේ සතර මහා භූත රූපයක් තමයි අපි පරිහරණය කරන්නේ. එතකොට මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරේ නේද කියලා අපි දන්නවා. කෙස්ලොම් නියදත් ආදී කොටස් අයි දෙන පඨවි ගැටියද. අපේ ශරීරයේ තියෙන ලේ සොටු සරවාදී ඇතුළත් වෙන්නේ ආපෝ ගණයට. ඒ වගේම තේජෝ කියලා කියන්නේ ශරීර රස්නේ තියෙනවනේ. ඒ රස්නේ තමයි තේජෝ කියලා කියන්නේ. අපි ගන්න හුස්ම, හෙළන හුස්ම මේක තමයි වායුව කියලා කියන්නේ. මෙන්න මේ හතරේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ සත්‍යය කියන්නේ. එහෙම නැතුව ආත්ම වශයෙන් ගන්න පුළුවන් මට අයිති සත්‍යයට පුද්ගලයට අයිති දෙයක් නෙමෙයි මේ විදිහට ගන්න. මොළේ මෙන්න මේ හතරේ සිට පිරුවා ගන්නවා. ඊළඟට මේ හතර නිර්මාණය වන්නේ ආහාරය නිසා. ආහාරය සමුදයෙන් මේ හතර හට ගන්නවා. ආහාරයේ නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙනවා කියන එකක් දැනෙනවා. තමන්ගේ ශරීරයෙන් හැදලා තියෙන මේ හතරෙන් තමන් ඇසුරු කරන අනිත්‍යගේ ශරීරයක් හැදලා තියෙන්නේ මේ හතරෙන් කියලා දැනෙනවා. ඔබේ ශරීරයේ මේට වඩා වටිනා දෙයක් නෑ. අනිත්‍යයට වඩා වටිනා දෙයක් ඔබේ ශරීරේ නෑ. අනිත්‍යයේ ශරීරවල තියෙන මේ හතරම තමයි මගේ ශරීරයේ තියෙන්නේ. මගේ ශරීරය විතරක් නෙවෙයි මේ මහා පොළවේ අනිත් දේවල්වත් තියෙන්නේ. මේ හතරම නේද කියන එක අපි දකිනවා. බලන්න අපි අපේ අම්මගේ කුසේ තේසන ගන්නකොට ඉතාම සුළු අංශුවක් මේ තිබෙන්නේ. ඇහැට නොපෙනෙන මට්ටමේ ස්වභාවයක්. ඒක ටිකෙන් ටික වර්ධනය කොහොමද? මුලදී අම්මා ගත්තු ආහාර පාන නිසා, බෙහෙත් හේත් නිසා. ඊට පස්සේ අපි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ අපේ හැදින් ගත්තු ආහාර පාන, ආපු මොම් බත් අවුපි කිරි හොලි පරිප්පු ඒව නිසා තමයි හැදිලා තියෙන්නේ. අමුතු දෙයක් නෙවෙයි. අපිට මදවැට ඉන්නේ ලස්සන දෙයකට හිතනනේ මගේ කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි කියලා කියනවා. මේ ලස්සන කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අර බත් මාළු කිනිය වගේම ලස්සන තමයි. වෙන දෙයක් නෙවෙයි. නමුත් අපි කර්ම වේදයට අනුව ඒක ඒ විදිහට හද නිර්මාණය කළද පින්නතුනි මෙන්න මේක තේරෙනකොට තවත් මේ තමන්ගේ ශරීරයේ තමන් කියලා ගත්තුවා කියලා අරගෙන මොලින් මේක මගේයි මට ඇයි දෙයක් මගේම දෙයක් කියලා ගත්තෝ මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටිමාන මේ මගේ මම වෙමි කියලා ගත්තෝ මෙන්න මේ වැරදි හැඟීම දෙකෙන් කඩ වෙලා යනවා සතර මහා භූත රූප විදියට පඨවි ආපෝ තේජෝ වායෝ විදියට බලන්න පුළුවන් තාත් ඉදිරියට යන මේක නැත්තම් ඊළඟ බලනවා කොහොමද යා පටික්කුණ මනසකින් බලනවා මේ ශරීරයේ සකස් වෙලා තියෙන කොටස් 32 එකතුවකින් මොනවද ඒ කෙස් ලොම් නිය දත් සම ආදී මේ දේවල් වලින් දිනතර මේ කොටස් එකිනෙක තම මානසික මේක කළ බලන කෙස් ටික වෙන් කළ බලන ලොම් ටික වෙන් කරනවා නිය පොදු ටික ගලන පිළිසියක් උඩ වෙනවා තියෙනවා දත් සෙට් එක ගලන පෙත්තෙනේ තියෙනවා අමගල වල වෙනස්තාව අපේනක් වුණින් තියෙනවා වෙන වෙනම මානසිකයෙන් වෙන් කරනවා වෙන් කර කර බලන මේ ලස්සන දෙයන කෙනාද මේ ඉන්නේ කියලා ඔක්කොම ටික වෙන් කරන බැලුවට පස්සේ පේන තුනේ හරියට අර එක ගෝණියකට මොම් කවුපි තලයම දාන තියෙන වගේ හරියට මේ එකම මල්ලක මේ ටික ඔක්කොම මේ දාලා මේ හැම නැමැති සිරියෙන් මේ ඔක්කොම මල්ලේ මේක ගැට ගහලා තියලා තියෙන්නේ දොරටු 9කින් වහලා තියෙන මේක. ඇතුලේ තියෙන දේවල් විදින් විත් 9න් එනවා එළියට එනවා. ඉතින් මෙහෙ ගියාට පස්සේ මේ ටික ඔක්කොම එළියට එන ගන්න 9කින්. ඉතින් ඒක තමයි සමහරවල්. ඉතින් මෙන්න මේ අසහාර්ථය තේරුම් ගන්න ජීවිතේ දුක් විඳින නෙවෙයි දුකෙන් නිදහස් වෙන්න. මේක අසහාර්ථය තේරුම් ගන්න තමයි. බුදුහාමුදුර මහා කරුණාවෙන් අපිට මේ තමන්ම තේරුම් අරගෙන තමන් ඇතුළත අනිත් හැය තේරුම් අරගෙන තමන් නිසාවත් අනිත් හැය නිසාවත් දුක ඇති නොවන විදිහට අපව දුකෙන් නිදහස් කරන්න බුදුහාමුදුර මේ මාර්ගය ප්‍රදේශනා කළේ. අද අපි දැන් ටික වෙලාවක් මේ සතර මහා භූත රූප වැඩිම අපි කරමු ධාතුමනසිකාරී තාම සල්ප වෙනවා අපි කරමු. අපේ හැම දෙනාගේම ශරීරය සකස් වෙලා තියෙන්නේ මේ සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් හතර දෙක තුනකින් තමයි සකස් වෙලා තියෙන්නේ. Our physical body consists with four fundamental elements. Earth element, water element, fire element and air element. This is the nature of my physical body. I contemplate on these four fundamental elements. These four fundamental elements are originated by food that I drink and eat. මගේ ශරීරය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් නිර්මාණය වුනේ ආහාරයේ ප්‍රතිපලයක් විදිහට. මගේ මුඛය තුළ ගන්න ආහාර පානවල ප්‍රතිපලයක් විදිහට හටගත්තු මේ පඨවි ආපෝ තේජෝ වායව හතර තමයි මගේ මේ කායික ශරීරය කියලා කියන්නේ. ඒ ශරීරය මගේ ශරීරය මේ හතරෙන් නිර්මාණය වුණා වගේ අනිත්‍යගේ ශරීරයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ මූලික ධාතු හතරෙන්. මගේ ශරීරයේ තියෙන මේ හතරම තමයි අනිත්‍යයේ ශරීරවලක් තියෙන්නේ. මේ බාහිර ලෝකයේ තියෙන්නේ මේ මූලික ධාතු හතර. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ හතර හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ සතර මහා භූත රූප සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වයක් පමණයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර හේතු නිසා හටගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. සමුදය වය ධම්මානුපස්සී විහෙරති. අත්ථේ කායෝ කිවා පනස්ස සති පච්චපටිතා හෝති. නැසකින් කිලෝගේ උපාදයේදී මේ සතර මහා භූත රූපයෙන් නිර්මාණය වූ කයත් මිස සත්‍ය පුද්ගලෙක් මේ තුර නැහැ. මේ කය සතර මහා භූත රූපයෙන් නිර්මාණය වූ මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. හේතු නිසා හටගත් ශරීරය හේතු නිරුද්ධ වීමෙන් නිරෝධයට පත් වෙනවා. මේ හටගන්නේ හැම දෙයක්ම අනිත්‍ය දුක් අනාත්ම කියන මේ අදහසට පත් වෙනවා. මේ ත්‍රිලක්ෂණ දැකීමමයි පරිසුද්ධත්වයට නිවනට මාර්ගය. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අතනින්දින්දති මංගෝ විසුන්දියා. Everything is impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe sankhara dukkhati yada පඤ්ඤාය පන්සති අතනින් දින්දති දුක්ඛේ ඒත මංගෝ විසුද්ධියා. Everything is dissatisfactory. He who seeks his reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anattati yada anyaya pansati atanibbinda Every phenomena are egoless. He who sees this rate with wisdom overcomes suffering. This is the path to purity. Sadhu,